සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ස්වාකාතෝ භගවතා ධම්මෝ සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස නෝ පාප මිත්තස්ස නෝ පාප සහායස්ස නෝ පාප සම්පවංකස්සාති විහාර වාසී ගරුතර ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සදහවත් වාසනාවන්ත පින්නතුනි සංවැලිහි මෛත්‍රී විහාරස්ථානෙහි අද පොසොන් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වුණු පින්නතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හමුකම් දීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපේ ජීවිතේ අපි සසර කළා වූ මහා පින්කම කානිසංශයක් ලැබෙන අවස්ථාව. මේක හිතන්නේ අප මේ සරල දෙයක් කියලා. ඔබට හිතෙන්න පුළුවන් අද උදේ සීල සමාදන් වෙන සූදානම් වෙන්න වෙලා ඇවිල්ලා අද මේ වාඩි වෙලා ඉඳගෙන බණ අහනවා කියලා. එනතුන මේ අවස්ථාව අපි උදා කරගන්න සතර හුඟක් පින් කරලා තියෙනවා. පින් කළ විතරක් නෙවෙයි පින් කරන ගමන් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඈ බණ අහන්න ලැබෙන්න විහෙර විහාරස්ථාන කිට්ටුව ඉන්න ලැබෙන්න හොඳ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් තමයි අපි පින්කම් කරලා තියෙන්නේ. මේ පින්කම්ල ආනිසංස තමයි ඔබ අද භුක්ති විඳින්නේ. ඒ වගේම පරිපූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම ගැන අපි නිතරම සතුටු වෙන්න ඕන. පින තුනේ අපි සසර හුඟක් පින් කරපුවා. ඒ පින තමයි ඔබගේ ඔයින් පේන්නේ. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට අපට මනුෂ්‍යාත්ම භාවය නොලැබී යන්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැවෙන මනුස්සාත්ම භාවය ඉපදුනත් ඈත දුෂ්කර රටක මිත්‍යා දෘෂ්ටි ප්‍රදේශයක අපි ඉපදෙන්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැමිට අබෞද්ධ දෙමව්පියන්ගේ දරුවෙල ඉපදෙන්න තිබුණා. දැඩි මිත්‍යා දෘෂ්ටික මතවාද තියෙන. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින් ඇතැමිට ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් කන් දෙක බිහිරි වෙන්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින්ම ආබාධිත අංග විකල වෙන්න තිබුණා. පින්නතුනේ මේ සියලුම දේවල් අභියෝග මැඩගෙන ඒ වගේම බේරිලා හරියට අර මැණික් ගරලා නියම මැණික් අහුවෙනා වගේ ඒක ඔක්කොම ටික පහසු කණ්ඩික ලැබිලා ඉපදෙනකොටම සම්බුද්ධ ශාසනයකු තියෙන කාලෙක ඉපදුනේ. මේ සියලුම දේවල් ලැබෙච්ච අවස්ථාව පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. ඊටාම ඉහළ පින කානිසංශයක් ඔබ මේ ලබාගෙන තියෙන්නේ. ඒ පිනේ ආනිසංසය නිසා තමයි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. හැබැයි ඒ පින විතරක් මදි. ඒ පිනට කාරණයක් තමයි එකතු වෙන්නට ඕන. මොකද කාරණය? ඒ පිනට ඔබ දක්ෂ වෙන්න ඕන. දක්ෂතාවයක් තියෙන්නට ඕන. දැන් කරණීය මෙත සූත්‍රයේ මුල්ම ලක්ෂණය කියන්නේ සක්කෝ කියන එක. ඒ ධර්මය අහනකොට අපි හුඟක් සංවේදීව සක්‍රීයව අවධානයෙන් ඒ බණ අහන්නට ඕන. ඒ බණ නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඒ බණත් එක්කම අපේ බුද්ධිය නුවණ එකතු වෙන්නට ඕන. මේ දෙක එකට එකතුනොත් තමයි අපට ධර්මයේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ. පින්නතුනි ධර්මයේ අපි ඉගෙන ගත්තොත් තමයි නියම විදියට සතුටෙන් ඉන්න ක්‍රමය අපි ඉගෙන ගන්නෙ. ධර්මයේ ඉගෙනගත්තු ප්‍රමාණයට තමයි අපි දුකෙන් නිදහස් වෙන ක්‍රම ඉගෙන ගන්නෙ. නැත්නම් පිනතුන් ලෝකේ කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබලා ඉහළම වැටුපක් මාසිකව ලැබුවත් අපේ දරුවෝ කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඒ කාරණා මත අපට සතුට වැඩි වෙන්නේ නැහැ. දැන් අපි කුඩා කාලේ නම් මේ ගමනනේ මෙයාවේ නේද? ඉගෙන කියාගත්ත රට රාජ්‍යවලට ගියා, විශ්වවිද්‍යාලවලට ගියා, දරුවෝ ලැබුවා, උපාධි ලැබුවා, රැකියාවල් ලැබුවා, යාන වාහන ලැබුවා. මේ ආපු ගමනේදී ඇත්තෙම පිනතුණි අපට සතුට අඩු වුණාද වැඩි වුණාද? අර පොඩි කාලේ අපි වෙරළක් ළඟට, මුහුද ළඟට, ගඟක් ළඟට, මල්වත්තකට ගිහිල්ලා අපේ ඥාති ගෙදරකට ගිහිල්ලා අලුත් අවුරුදු දවස්වල වෙසක් කාලේ ඒ තිමිච්ච සතුට ඇත්තටම දැනට අපට තියේද? ඈ ඒ නැවුම් ගතිය, ඒ හිතේ සතුට අපිට ඇත්තෙම පිනතුණ අඩු වෙලා තියෙන්නේ. ඒ අඩු වෙන හේතුව තමයි අපි නියම විදියට සතුට ලැබෙන ක්‍රමේ නෙවෙයි ආවේ. ඇතැම් විට ඔබ හුඟා පින්කම් කළ ඇති, පින්කම් නොකරපු අය නෙවෙයි. පිනතුණි පින්කම් කරාට විතරක් සතුට වැඩි වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් හිතනවා අපි හුඟාක් සිල් ගන්නවා, අපි හුඟාක් විහෙර විහාරස්ථාන ආශ්‍රය කරනවා, අපි දඹදිව මාර්ගාන ගිහිලා තියෙනවා, අපි ලංකාවේ වටවන්දනාවේ ගිහිලා තියෙනවා, කටින පින්කම් මෙච්චර ගානකට අත ගහලා තියෙනවා. මේව පින්කම් තමයි පින්නතුනි. මේව සසරේ සැප විපාක ගෙන දෙන හේතු වෙන කරුණු, සුගතිය ලබන්න හේතු වෙන කරුණු, සසරේදී භවභෝග සම්පත් ලැබෙන හේතු වෙන කරුණු. හැබැයි පින්නතුනි මේවා සතුට ලැබෙන්න හේතු වෙන කරුණුම නෙවෙයි. අපට කොච්චර සතුට ලැබෙනවාද කියන එක තීරණය වන්නේ අපේ හිතේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්නට ඕන. අපි පින්කම් කරන්න කරන්න අපේ මාන්නය වැඩි වුණා නම්, තෘෂ්ණාව වැඩි වුණා නම්, මාන්නය වැඩි වුණා නම්, දෘෂ්ටිය වැඩි වුණා නම් පින්තුණි පින්කම ආනිසංස ලැබෙනව, නමුත් නියම සතුට අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කරන්න කරන්න, බණ භවනා කරන්න කරන්න අපිම අපි ගැන විමසලා බලන්නට ඕන. මට යමක් ගැන තියෙන තෘෂ්ණාව අඩු වුණාද? මගේ සක්කාය දිට්ඨිය, සෙල්ෆ් වියු එක අඩු වුණාද? මාන්නේ අඩු වුණාද කියලා තමන්ම තමන් ගැන බලන්න. පින්කමක් කළ ඉවරුණාට පස්සේ තමන් ගැන කීර්තියට ආසා කරනවා නම්, නම වැඩිපුර වාරගානක් කියවෙනකොට සතුට වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, අනිත් අය ළඟ මමම විතරයි මේක කළේ කියලා කැපී පෙනෙන බලාපොරොත්තු වෙනවා නම්, අනිත් අයට වඩා මම උසස් කෙනෙක් කියලා නිතර හිතින් හිතනවා නම්, පින්නතුනි මේව සතුට වැඩි වෙන ක්‍රම නෙවෙයි, සතුට අඩු වෙන ක්‍රම. ඒ නිසා අපේ ළඟ එන්නෙම පින්නතුනි ප්‍රධාන වශයෙන් ලෝභ, ద్వේෂ, මෝහ අඩු වෙන්නට ඕන. නැත්තම් වෙනත් විදිහට කියනවා නම් තෘෂ්ණා, දෘෂ්ටිමාන අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපි එන්නෙම අපේ සතුට වැඩි වෙනවාද කියලා තීරණය කරන කාරණය. ඒතර පින්නතුනි අපි මුලින් සඳහන් කළා අපට මේ සද්ධර්මය ලැබෙන්නේ සසර ලෝකෝ පින කානිසංශයක් විදියට. මේ පින ආනිසංශය ලැබෙනකොට ඔබේ පැත්තෙනොත් කාරණා ඉෂ්ට වෙන්නට ඕන, දක්ෂතාවය තියෙන්නට ඕන, හොඳ අවධානයෙන් අහන්නට ඕන. ඇතැම් විට හිතන්න පුළුවන් බොහොම සරල දෙයක් මේ කියන්නේ කියලා. සරල තමයි, ඔබ දක්ෂ නම් සරලයි. අපි බලමු ඔබ දක්ෂද කියලා. ඈ ධර්මයේ පින්නතුනි මුලින් ආරම්භයේදී සරල තමයි. ඈ මුහුද වෙරළේ ඉඳලා ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ වෙරළේදී හුඟක් ගැඹුර නැහැ. කොහොම ටිකයි වතුර පොඩ පොඩ තමයි ගැඹුරට යන්නේ. ධර්මයක් ඒ වගේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා අනුපූර ශික්ෂාවක්, අනුකූල ක්‍රියාවලියක්, අනුපූර ප්‍රතිපදාවක් දහම තුල තියෙනවා. ආරම්භයේ සරල වුණාට හැබැයි හැමදාම මේ සරල මට්ටමේ නැහැ. ටිකෙන් ටික අපි ගැඹුරට යන්න ඕන. ඔබේ බුද්ධිය, ඔබේ ප්‍රඥාව බලන්නේ ධර්මයේ ළඟදී. පින්නතුනි බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණාම, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුණාම, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ මොකද්ද බලන්නේ? යාගේ කුලයද බලන්නේ? යාගේ අධ්‍යාපනයද බලන්නේ? යාගේ රැකියාවද බලන්නේ? යාගේ ධනයද බලන්නේ? නෑ පින්නතුනි, බලන්නේ යක්ෂසර ඉන්ද්‍රිය ධර්ම කොච්චර දිනු කරපු කෙනෙක්ද කියලා. මොනවද ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ පහම පින්නතුනේ එකක් තුල කැටි කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චර සසර දිනු කරපු කෙනෙක්ද කියලා තමයි එක විට එයාගේ සිත විනිවිද බලන්නේ. ඒක බලන තමයි ඊට පස්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් දැන් අපට ඉතින් එහෙම හැකියාවක් නැහනේ. ඉතින් අපි සාමාන්‍ය සරල මට්ටම ඉඳන් ගැඹුරටම විස්තර කරනවා. හැබැයි අන්තිමේදී අහනවා බලන්න ප්‍රශ්න. එතකොට තමන්ගේ දක්ෂතාවය තමන් පෙන්වන්නට ඕන. තමන්ගේ නුවණ පෙන්වන්නට ඕන. කොච්චර තමන් උගත් කෙනෙක්ද? කොච්චර තමන් බුද්ධිමත් කෙනෙක්ද කියලා තමන් ඒකෙදි පෙන්වන්නට ඕන. පින්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාවට තෝරගත්තේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ තියෙන කල්යාණ මිත්‍ර කියන සූත්‍රය. ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායේහි දේවතා සංයුත්තේ තියෙන කෝසල සංයුත්තේ තියෙන කල්යාණ මිත්‍ර කියන සූත්‍රය. කල්යාණ මිත්‍ර කියන එකේ තේරුම මොකද්ද පින්නතුනි? කල්යාණ මිත්‍ර කියන එකේ තේරුම මොකද්ද? කල්යාණ මිත්‍රෙක් අපි හඳුනගන්නේ කොහමද? අපිත් එක හුඟක් කතා කරනවා නම්, හිනා වෙනවා නම්, සිප වළඳ ගන්නවා නම් එයාද කල්යාණ මිත්‍රය? ආ? යහමග දැන් පින්නතුනේ කල්යාණ මිත්‍රව කොටස් කීපයකට බෙදනවා. අපිට මුලින්ම හම් වෙන කල්යාණ මිත්‍ර කවුද? අපේ අම්මා තාත්තා දෙන්නා. යාලා තමයි අපිට මේ ජීවිතය දෙන්නේ. යාලා යම්කිසි මට්ටමකින් කල්යාණ මිත්‍රත්වයේ කාර්යභාරයක් කරනවා 10%ක 20%ක විතර. ඊට පස්සේ ආයි කල්යාණ මිත්‍ර ටිකක් අපිට හම් වෙනවා. ඒ කවුද? ඔව් පාසලේ ගියාට පස්සේ ගුරුවරු අපිට හම් වෙනවා. ඒත් අපිට කල්යාණ මිත්‍රත්වයෙන් පිළිහිට වෙනවා. ඊයයි මොකද කරන්නේ? ඊයයි අපිට ජීවත් වෙන්න ආහාර පාන ටික ඇඳුම් පැනඳුම් ටික හොයාගන්න වෘත්තියකට අපිව හුරු කරනවා. ආහාර පාන නැතිකමින්, ගෙවල් දොරවල් නැතිකමින්, ඇඳුම් පැනඳුම් නැතිකමින් දුකක් තියෙනවා නම් අන්න ඒ දුක ඉක්මවලා ඒ පහසුකම් ටික ලබා ගන්න ක්‍රමයේ උගන්වනවා ගුරුවරු කල්යාණ මිත්‍රත්වයෙන්. හැබැයි මේ දෙගොල්ලටම කරන්න බැරි කාර්යභාරයක් තියෙනවා. දැන් මේ අපේ අම්මා තාත්තයි ගුරුවරු උපරිම මහන්සි වුණත් වැඩිම වුණොත් පින්නතුනි අපට ජීවත් වෙන කාලය අවුරුදු 60ක්, 70ක්, 80ක්, 100ක් වැනි කාලයක් විතර එයාට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. අපි කම අපි අවුරුදු 80ක් ජීවත් වෙන්නේ කියලා. ඒ අවුරුදු 80 පුරාම පින්නතුනි කිසිම දුකක් අපට නොදී. දැන් සමහර ධනවත් අය ඉන්නවනේ අම්මල තාත්තල ඉපදෙනකොටම ඔක්කොම සල්ලි ඉතුරු කරලා තියෙන්නේ. ඉඩ කඩන් එහෙම ඉතුරු කරලා ඉතින් ඇතැම් විට උපාධියක් ගන්න ඕනත් නැහැ, රැකියාවක් කරන්න ඕනත් නැහැ. අම්මා තාත්තා ඉතුරු කරපු අය ඉන්නවනේ නේ. ඒ හුඟා පින් කරපු අය. පින්නතුනි එහෙම මුළු ජීවිත කාලෙම කිසිම දුකක් නොලැබෙන විදියට අපට ඇඳුම් පැනඳුම්, කෑම බීම, ගේ දොර, යාන වාහන සියල්ලක්ම සැපෙව්වා කියමු යම්කිසි කෙනෙක්. ඒ ඔක්කොම සැපෙල කිසිම දුකක් නොදෙන විදියට අපට පහසුකම් ටික සැලසුවා කියමු පින්නතුනි. හොඳට මතක තියාගන්න. ඒ සලස්සපු පහසුකම් ටික හරියට පින්නතුනි සසරට සාපේක්ෂව, අපි මේ සසර යන දිගු ගමනට සාපේක්ෂව හරියට කෙනෙකුට එක බත් වේලක් දුන්නා වගේ. කෙනෙකුට එක බත් වේලක් දීලා ප්‍රමාණවත්ද? එක බත් වේලක් දීලා ප්‍රමාණවත් නැහනේ. පින්නතුනි ඒ තරම් දිග ගමනක් මේ අපි සසර යන්නේ හිතන්නේ අපි මේක සරල දෙයක් කියලා. මේක අපට පෙන්වලා දෙන්නේ කල්යාණ මිත්‍රව පින්නතුනි. වෙන කෙනෙක් පෙන්වලා දෙන්නේ නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් හමු වෙනකොට පින්නතුනි කල්යාණ මිත්‍රයන් හඳුනගන්න අපි දක්ෂ වෙන්නත් ඕන. බොහෝ විට අපි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ කාටද? හුඟක් හිනා වෙනවා නම්, අපිත් එක්ක කතා බහ කරනවා නම්, සාමාන්‍ය ඇඳුම් පැනඳුම් හරි ආහාර පාන හරි නැත්නම් රැකියාවක් වල දෙනවා නම් හරි, මේ වගේන් තමයි අපි කල්යාණ මිත්‍රය කියලා සාමාන්‍යයෙන් හඳුනගන්නේ. නමුත් පින්නතුනි සැබෑම කල්යාණ මිත්‍රව පින්නතුනි යාල ඍජුවම දෙන්නේ ධර්මයේ දෙන්නේ. ඒ අය හඳුනගන්න අමාරුයි ටිකක්. ඇයි හඳුනගන්න අමාරු කියලා කියන්නේ? ඇයි තේරුම් ගන්න අමාරු කියලා කියන්නේ? ඒ අය බාහිරින් පෙන්වන්නේ නැහැ. එයාගේ රූපයෙන් පෙන්වන්නෙත් නැහැ, ඇඳුමෙන් පැනඳුමෙන් පෙන්වන්නෙත් නැහැ, තමන් පාවිච්චි කරන වාහනයෙන් පෙන්වන්නෙත් නැහැ, කතා බහින් එයා ඇත්තට දක්ෂ කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන්නෙත් නැහැ. අපි හොඳට සංවේදීව හිටියොත් විතරයි එයා කල්යාණ මිත්‍රයෙක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් පුද්ගලිකව ගත්තොත් අපට වුණත් අපේ ජීවිතේ හමු වෙච්ච කල්යාණ මිත්‍රයන් අපට සුහදව කතා බහ කළා නැහැ. වැඩි හිනා වෙන්නේවත් නැහැ. ඇතැම්විට වැඩිපුරම බැනලා තියෙන කල්යාණ මිත්‍රයෝ තමයි. බනින එක මේ කරන්නේ හම්බුනාම. බනිනවා කියන්නේ මේව කරන්න එපා, මේව කරන්න එපා, මෙන්න මේ දෙක කරන්න, ඇයි මේක කරේ? ඒ වගේ හොඳම කල්යාණ මිතුර පින්නතුනි, එච්චර සිනහමසු මොහුණෙන් කොයි වෙලෙත් නැහැ. ඒ අය නිතරම අපේ අඩුවක් හොය හොය පෙන්නනවා, මේක හදාගන්න, මේක හදාගන්න, මේ තත්ත්වයට යන්න කිය කිය නිතර අපි උනන්දු කරනවා. බොහෝ විට මෙන්න මේ නිසා පින්නතුනි අපට සැබෑ කල්යාණ මිත්‍රයන් හමු වුණත් ඒ ආයත එක්ක එකට ගමනක් යන අපට අමාරුයි. මොකද අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ බාහිර කෙනා හොඳට කතා බහ කරන්න ඕන, අපිව පිළිගන්න ඕන, අපට උදව් කරන්න ඕන, භෞතික දේවල්ෙන් උදව් කරන්න ඕන. මේව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්වතුනි, සැබෑ කල්යාණ මිත්‍රයෝ ඇතැම් විට එක වචනය කියන්නේ ජීවිතේටම. එක වචනය ජීවිතේටම කියන්නේ. ඇතැම් විට එක බණයි දෙන්නේ අපට අහන්න කියලා. ඇතැම් විට එක පොතයි දෙන්නේ මේක කියවන්න කියලා. ඒකේ මුළු ජීවිතෙම වෙනස් වෙනවා. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන ඒ දේ දෙනකොට ඇතැමිට බැනලා දෙන්නේ, මෝඩයයි කියලා දෙන්නේ. ඇතැමිට අපට නිග්‍රහ කළ දෙන්නේ. ඔයා මේක කියලා තේරුම් ගන්න බැරුණොත් ඔයා මෝඩයෙක් කියලා දෙන්නේ සමහර විට. අපි ඇතැමිට කේන්ති ගන්නවා මට මෝඩයයි කියලා කිව්වම මම ඔක බලන්නෙම නැහැ පොත කියලා ඇතැමිට. නමුත් වෙනදින අපි දක්ෂ වෙන්න ඕන මෙයා මේ මොන අදහසින්ද කියන්නේ කියලා. හොඳම කල්යාණ මිත්‍රයෝ එහෙමයි. එනිසා මේ සූත්‍රයෙන් කියන්නේ පින්වතුනි අපට කල්යාණ මිත්‍රයා හඳුනාගන්න විදිය සහ කල්යාණ මිත්‍රයාගේ වටිනාකමත් මේකෙන් කියන්නේ. දිනක් කොසල් මහ රජතුමා, කොසල් රජතුමා කියලා කියන්නේ පින්වතුනි මහා ප්‍රබල රජ කෙනෙක් ඉන්දියාවේ හිටියේ. ඉන්දියාවේ මුළු ඉන්දියාව මේ කාලේ කොටස් හතරකට බෙදලා තිබුණ ප්‍රධාන ජනපද හතරකට බෙදලා තිබුණා. ඔක්කොම ජනපද 16ක් තිබුණා. ඒ 16ම නැවත ප්‍රධාන හතරක් යටතේ තිබුණේ. ඒ තමයි මගද, කෝසල, වත්ය, අවන්ති කියලා. මගද, කෝසල, වත්ය, අවන්ති කියලා. මගදේ රජ කරේ බිම්සාර රජතුමා. කෝසලේ රජ කළේ කොසල රජතුමා. කිඹුල්ලත් පුරයත් බුදුහාමුදුරුවෝ ඉපදිච්ච බුදුහාමුදුරන්ගේ ඥාතීන් හිටිය කිඹුල්ලත් පුරයත් අයිති වෙලා තිබුණේ කොසල රාජ්‍යයට. ඒ වගේම කොසල රජතුමා දිනක් කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේත් කොසල රටේ කෙනෙක්, මමත් කොසල රටේ කෙනෙක්. ඔබ වහන්සේ ශාස්ත්‍රීය කෙනෙක්, මම ශාස්ත්‍රීය කෙනෙක්. ඔබ වහන්සේට අවුරුදු 80යි, මටත් අවුරුදු 80යි කියලා. මෙහෙම කතා කරපු අවස්ථා තියෙන යාළුවෙක්ගෙත් කතා කරලා තියෙනවා. කිනුතුනි මේ රජතුමා දිනක් බුදුහාමුදුරුවෝ නිතරම ඔහු බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. ඔහු බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආපු වෙලාවේදී කරපු දේශනා සූත්‍ර කිනුතුනි සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියලා වෙනමම සංයුත්තයකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ සූත්‍ර ටිකේ පළවෙනි සූත්‍රය තමයි දහර සූත්‍රය කියලා. දහර සූත්‍රයෙන් තමයි පටන් ගන්නෙ. දහර සූත්‍රයෙන් කියන්නේ බුදුහාඳුර හමු වෙන අප මුල්ම අවස්ථාවේදී බුදුහාඳුර යෝන් වයසෙ හිටියේ බුද්ධත්වයට පත්ච්ච මුල්ම කාලේ. එදා අහනව බුදුහාඳුරන්ගේ ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. බුදුහාඳුර සඳහන් කරනවා ලෝකේ සම්මා සම්බුද්දයි කියලා කියනවනම් මම සම්මා සම්බුද්ද කෙනෙක් කියලා. එතකොට කොසල රජතුමා කියනවා ස්වාමීනි මම බොහෝ කාලයක් තිස්සේ ෂට්සංසුරුරු මං ආශ්‍රය කරලා තියෙනවා. මක්කලි ගෝසාල, පූර්ණකාශ්‍යප, පකුද කච්චායන, නිගණ්ඨ නාථපුත්ත, සංජය බෙල්ලට්ඨපුත්ත, අජිත කේසකම්බලි මේ ෂට්සංසුරුරු මං බොහෝ කාලයක් ඇසුරු කරලා තියෙනවා. ඒ වගේම එයාට ඔබ වහන්සේට වඩා පිරිස් බලය තියෙනවා. එයා ඔබ වහන්සේට වඩා වයසයි. ඔබ වහන්සේට වඩා හුඟක් කල් භාවනා කරපු අය. හැබැයි ඒ අයවත් කවදාවත් කියලා නැහැ සම්මා සම්බුද්දයි කියලා. ඔබ වහන්සේ ඊට වඩා වයසිනුත් අඩුයි, පිරිසිනුත් අඩුයි, ඊට වඩා බණ භාවනා කළත් අඩුයි. නමුත් ඔබ වහන්සේ කියනවා සම්මා සම්බුද්දයි කියලා. ඒ අවස්ථාවේ බුදුහාඳුරෝ කියනවා රජතුමනි, කාරණා හතරක් තියෙනවා බාලයි කුඩයි කියලා අවමන් කරන්න එපා කියලා. කුඩා බාලයි කියලා අවමන් කරන්නේ මොකක් කారణ හතරක් තියෙනවා. මොනවද හතර? එකක් තමයි සර්පයා. සර්පයා කුඩායි කියලා, වයසෙන් අඩුයි කියලා අවමන් කරන්න එපා. කුඩා වුණත් සර්පයා දෂ්ටකරෝතින් විස අඩු නෑ. ඒ වගේම ගින්දර. ගින්දර පොඩි ගින්දරක් කියලා අවමන් කරන්න එපා, නිග්‍රහ කරන්න එපා. පොඩි ගින්දරෙන් මහා ප්‍රදේශයක් දැල්වෙන්න පුළුවන්. ළඟදිත් දැල්ුණා නේ මේ කිට්ටුවනේ. ඔව්, විශාල ප්‍රමාණයක් දවස් ගානක් දැල්ුණා. ඇතැමෙට මේක ගිනි කූරෙන්. එනිසා පළවෙනි කාරණේ මොකද්ද? සර්පයා කුඩායි කියලා අවමන් කරන්න එපා. දෙවෙනි කාරණය, ගින්දර කුඩායි කියලා අවමන් කරන්න එපා. තුන්වෙනි කාරණය, රජකුමාරයා කුඩායි කියලා යාන්ට අවමන් නිග්‍රහ කරන්න එපා. ඇයි ඒ? ඔය කුඩා කාලේ මොකක් හරි දෙයක් වුණොතින් හිතේ තියාගෙන ඉඳලා රජ වුණාට පස්සේ බලා ගන්නව වෙච්ච දේ. ඈ, එනිසා රජකුමාරයා කුඩායි කියලා අවමන් කරන්න එපා කියලා කිව්වා. ඊළඟට හතරවෙනි කාරණේ මොකද්ද? භික්ෂූන් වහන්සේ කුඩායි කියලා අවමන් කරන්න එපා. කුඩා වුණාට, වයසින් කුඩා වුණාට, කායික වයසකට කුඩා වුණාට ආධ්‍යාත්මික වයසයගේ කුඩා නැහැ සමහර විට. මෙන්න මේක තමයි කොසලයිතුමාට පළමුවෙන් දේශනා කරපු සූත්‍රය. එතෙන් පටන් පැහැදිලා දිගට බුදුහාමුදුරුවෝ එක කාලයක් හිටියා. පින්නතුනි, මේ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සඳහන් කරනවා, ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. මේක මැනවින් දේශනා කරපු ධහම. මැනවින් කියන්නේ මේ ධහම මුල, මැද, අග තුනම හොඳට යහපත් කල්යාණයි. අන්නේ මේ යහපත් වූ ධර්මය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙන්නේ. සෝචකෝ කල්යාණ මිත්තස්ස, කල්යාණ සහායස්ස, කල්යාණ සම්පවංකතස්ස. ඒ ධහම තියෙන්නේ කාටද? කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනාට. කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්න කෙනාට. කල්යාණ මිත්‍රයන්ට නැමුණු කෙනාට. කල්යාණ මිත්‍රයන් ඉන්නත් ඕන. දැන් දේවදත්ත හාමුදුරුවන්ට කල්යාණ මිත්‍රයන් හිටියා. ඉඳ එක විහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, දන්නවනේ නේ? කල්යාණ මිත්‍රෝ හිටියා. නමුත් කල්යාණ මිත්‍රෝ සහාය කොට හිටියේ නැහැ. කල්යාණ මිත්‍රයන්ට නැමුනේ නැහැ. එනිසා කල්යාණ මිත්‍රයන් ඉන්නත් ඕන, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්න ඕනේ. ඒත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි, ඒයට නැමෙන්න ඕන, අවනත වෙන්න ඕන, නම්‍යශීලී ගතිය තියෙන්නට ඕන. විශේෂයෙන්ම නම්‍යශීලී ගතිය කියන්නේ මොකද්ද? සුවච කියන ගුණය තියෙන්න ඕන. සුවච කියන එක බුදුදහමේ තියෙන ඉතාම වටිනා ලක්ෂණයක්. මොකටද සුවච කියලා කියන්නේ? සුවච කියන එක මම ඊට කලිනොත් මං හිතන්නේ මේ පන්සලේදී මම විස්තර කරලා තියෙනවා. සුවච කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරු කියලානේ. හැබැයි පින්නතුනේ කීකරුම නෙවෙයි. කීකරු බාට පොඩ්ඩක් වෙනස්. සුවච කියන්නේ යමක් පහසුවෙන් කියන්න පුළුවන් යාට. යස් අහුම්කම් දෙන සූදානම්, ඇක්ටිව් ලිස්නින් කියන එක. ඔබීඩියන්ස් කියන එක නෙවෙයි. කීකරුයි කියන්නේ යම් කෙසේ කෙනෙක් කියනකොට කියන විදියටම කරනවා. දැන් අඟුලිමාල බලන්න. අඟුලිමාල කීකරු කෙනෙක්. ගුරුවරයා කිව්ව මෙච්චර මරන්න කියලා මැරුවා. සුවච කෙනා එහෙම නැහැ. සුවච කෙනා අහනවා, ඇහුවට හැමදේම කරන්නේ නැහැ. තමන්ගේ බුද්ධියෙන් මැනලා බලලා තමයි කරන්නේ. දැන් මේ පින්නතුන් දරුව හදනකොට කීකරු දරුවෝනේ හදන්නේ කොහොමද? මේ විදියටම ඉන්න ඕන, මේ විදියටම කන්න ඕන. කියන විදිහටම ඉන්න මේ විෂයය කරන්න ඕනේ, මේ කෙන්ෂේ ධාරාවෙන් උපාධිය කරන්න ඕනේ, මේ රටට මේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඔක්කොම කියන විදිහටම කර, නැත්නම් අකීකරු දරුවෙක් කියලා ඇතැම්මිට අමනාප වෙනවා. හැබැයි එහෙම කියලා කියලා කළා ඇතැම්මිට විවාහ වුණාට පස්සේ නෝන හරි මහත්තයා හරි කියන විදිහට ඒ විදිහටත් කරනවා ඊට පස්සේ. එයා කිව්වා තියෙන අමල තාත්තල බලන්න යන්න ඕනේ, අපි මේ හැටල ඉඳමු කියලා ඒ විදිහටත් කරනවා ඊට පස්සේ. එතකොට ඔබ හදන්න ඕන කීකරු දරුවන්ද සුවජ දරුවන්ද? සුවච දරුවන් හදන්න ඕන. කීකරු බව කියන එක පින්නතුනි හැම තැනම හොඳ ගුණයක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ සමහර සාසුරරෝ ආශ්‍රය කළා, ආලාර කාලාම ආශ්‍රය කළා, උද්දකරාම පුත් ආශ්‍රය කළා, පස්වග මහණුන් ආශ්‍රය කළා. බෝසතාණන් වහන්සේ විදියට, සිද්ධාර්ථ තාපසේ විදියට, බෝසතාණන් විදියට මේ ආශ්‍රය කළා. සිද්ධාර්ථ තාපසතුමා මෙයට කීකරු වුණාද? දැන් ඒ අය කිව්ව, දැන් ධානය ලැබුව මේ මට්ටමින් ඉන්න මගේ ගෝලුව ටිකක් පරිහරණය කරන් ඉන්න මෙච්චරයි කියලා. සිද්ධාර්ථ තාපසතුමා කීකරු වුණාද? කීකරුනේ නැහැ. කීකරු වුණා නම් පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. නමුත් සුවච වුණා. සුවචෝ චස්ස මොදු අනතිමානේ කියන විදිහට සුවච කියන එක හැමතැනම ගුණයක්. නමුත් කීකරුකම කියන එක හැමතැනදීම ගුණයක් නෙවෙයි. සමහර විටදී ගුරුවරයා වැරදුනොතින් ඒ විදිහටම කරොතින් ගෝලයටත් වරදිනවා. අම්මා තාත්තා වැරදි නම් ඒ විදිහටම කළොතින් දරුවටත් වරදිනවා. ඒ නිසා නිතර තමන් හදන්න ඕන. දැන් දරුවෝ නම් හදලා ඉවරදිනේ. ඊට පස්සේ දැන් මොනගුරු මිනි බිරියෝනේ හදන්නේ. ඒ අය හරි හදනකොට කීකරුවයි නෙවෙයි හදන්න ඕන සුවචය. ඒ අය කමන්ට වඩා පියවරක් ඉදිරියට යනවා. සාමාන්‍යයෙන් ගුරුවරයා ගෝලයක් හදනකොට උපමාවක් තියෙනවා එඩියුකේෂනල් සයන්ස් වල. හරියට ගෝලයා ගුරුවරයා විසින් ගෝලයාව කරට ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් කරට ගන්නවා කියන වෙන අදහසන්නේ. නමුත් මේ කරට ගන්නවා කියන්නේ කරේ තියාගත්තාම, ශිෂ්‍යයා කරෙන් තියාගත්තාම ගුරුවරයාගේ හිසට වඩා ඉහළින් තමයි ශිෂ්‍යගේ හිස තියෙන්නේ. ඇයි ඒ කියන්නේ? ගුරුවරයාට පේනවට වඩා දුරක් ශිෂ්‍යයට පේන සලස්සන්න ඕනේ. ඒක තමයි නියම විදියට ගෝලයක් හදනවා කියලා කියන්නේ. ඔබේ දරුවනොත් එහෙමයි. ඔබ හදන්න ඕන ඔබට ඔබ ගියාට වඩා දුර ගමනක් යන්න පුළුවන් දරුවෝයි ඔබ හදන්න ඕන. හැබැයි කීකරු දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් ගම තියෙන්නේ සුවච දරුවෙක්ගෙන්. මොකද කීකරු දරුවා උපරිම වුණොත් අනුජාත දරුවෙක් විතරයි වෙන්නේ. අනුජාත කියලා කියන්නේ මොකද? ඈ අන්න හරි. අනුජාත කියන්නේ සමානයි. එහෙන් පල්ලෙහාට වචන උගුත් වෙන ඒ වචනේ මම කියන්නේ. ඔබ දන්නවනේ වචනේනේ. ඉහළෙකට කියන්නේ අතිජාත කියලා. අතිජාත කියන්නේ මොකද්ද? දෙමාපියන්ට ගුරුන්ට වඩා ඉහළට යන කෙනෙක්. ඔයාට කියන අතිජාත කියලා. දෙමාපිය ගුරුන්ගේ මට්ටමයිද කියන්නේ අනුජාත කියලා. ඒ නිසා නිතරම අපි හදන්න ඕන අතිජාත දරුවන් එහෙම බැරි නම් අඩුම ගාන අනුජාත හරි හොඳයි ඉතින්. පල්ලෙහාට නොයනට වඩා. පින්නතුනි මෙතෙන්දි කියන උත්සාහ කළේ කල්යාණ මිත්‍රයන් අපිට ඉන්නත් ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ළඟදී සුවච භාවයේ තියෙනට ඕන. අහුම්කන් දීම තියෙනට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ ඒ කෙනා කියන දේ හැමම පිළිපදින්න ඕන කියලා. දැන් මේ බණේදී කියන ඒවා වුණත් මේ පින්නතුන් හොඳට විමසලා බලන්න මේක හරියද, පෙළදහමට ගැළපෙනවද, මේ පින්නතුන්ගේ රාග ద్వේස මොහ දුරු වෙන්න මේක හේතු වෙනවද කියලා ඔබම නුවණින් විමසලා බලන්න. ඔබ අහන්නේ නියම ධර්මය නම් ඔබට දුක කියන්නේ මොකද්ද කියන එකේ ධර්ම දේශනාවෙන් ප්‍රකට වෙන්නට ඕන. දුක නැති වෙන මාර්ගය ඒ ධර්ම දේශනාවෙන් පැහැදිලි වෙන්නට ඕන. එහෙනම් තමයි ඒක ධර්ම දේශනාවක් වෙන්නේ. නිකන් දේශනයක් වෙන්න පුළුවන්. ධර්මදේශනයක් වෙන්න නම් ඒ ධර්මදේශනාව තුලදී දුක කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ දුක නැති කරන මාර්ගයත් ඒ ධර්මදේශනාවේදී පැහැදිලි වෙන්නට ඕන. ඒ මාර්ගය අනුගමනය කරනකොට අපේ ළඟ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍රයෝ ඉන්නට ඕන, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන, ආවනත වෙන ගතිය තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්තුණි මේ දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. රජතුමා මේ කාරණේ කිව්වේ බුදුහාඳුර නෙවෙයි කිව්වේ මුලින්. කොසොර රජතුමා ඇවිල්ලා බුදුහාඳුර ළඟට කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ ඉතාම මැනවින් දේශනා කළා තියෙන්නේ. ඒ දේශනා කරපු ධහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයන් ඉන්න කෙනාට, කල්‍යාණ මිත්‍රයන් සහාය කොට ඉන්න කෙනාට, කල්‍යාණ මිත්‍රයන්ට නැමුණු කෙනාට කියලා. ඊළඟට කියනවා නෝ පාප මිත්තස්ස පාප මිත්‍රයන් ඉන්නට නෙවෙයි. අයහපත් මිත්‍රයන් ඉන්නට නෙවෙයි පාප මිත්‍රයන් සහාය කොට ඉන්නටත් නෙවෙයි. ඒ වගේම ඒ පාප මිත්‍රයන්ට නැමුණු අයටත් නෙවෙයි කියලා. නරක මිතුරන් කොහොමද කියන්නේ? ওই බණ දහම් අහන්න ඕනේ, ඕව පිළිපදින්න ඕනේ, ඕව කළා කාටද හරි ගියේ, ඕව කළා අපේ ධනෙ වැඩි වෙනවද, රැකිරක්ෂා වැඩි වෙනවද, ඒව තමයි කියන්නේ. නමුත් පිනතුනේ නියම ලෙස අපි ධර්මයේ රැක්කොත්, එයා තමයි උපරිම වශයෙන් සතුටෙන් ඉන්න කෙනා, වැඩිපුරම ධනෙ උපයන කෙනා, ඒක නබවටපත් වෙනවා. මේ කාරණය දේශනා කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ රජතුමාගේ ප්‍රකාශය අනුමත කළා. ඒව මේ තම් මහරජ ස්වාක්ඛාතෝ මහරජ මයා ධම්මෝ. මහරජතුමනි, ඔබ හරියට හරි මා විසින් ධම මැනවින් දේශනා කළ තියෙනවා. ඒ ධමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ සහයස්ස කල්යාණ සම්පවංකතස්ස. ඒ ධමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනාට, කල්‍යාණ මිත්‍රයන් සහාය කොට ඉන්න කෙනාට, කල්‍යාණ මිත්‍රයන්ට නැමුණු කෙනාට, පාප මිත්‍රයන් ඉන්න කෙනාට නෙවෙයි, පාප මිත්‍රයන් සහාය කොට ඉන්නට නෙවෙයි, පාප මිත්‍රයන්ට නැමුණු අයට නෙවෙයි කියලා. පින්නතුනි, මේ කල්‍යාණ මිත්‍රත්වයේදී පින්නතුනි, ඔබත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ඔබ දහම අහලා ඔබ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා වගේම ඔබත් තවත් කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම ඔබ නිවසේදී ඔබේ දරුවන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අම්මා තාත්තා වෙලා තියෙන කල්යාණ මිත්‍රත්වය විතරක් නෙවෙයි. දරුවන්ට ආහාර පාන ටික දීලා ඇඳුම් පැළඳුම් ටික දෙන විතරක් නෙවෙයි. දරුවන්ට ඇත්තටම ආදරේ නම් මොකද කරන්න ඕන? දරුවන්ට ඇත්තටම ආදරේ නම් මොකද කරන්න ඕන? දරුවන්ට ධර්මය දෙන්නට ඕන, දරුවොත් එක්ක භාවනා කරන්න ඕන. දරුවන්ගේ උපන් දිනවලට පුළුවන් නම් දරුවොත් එක්කම දවසම් භාවනා කරන්න. දරුවන්ගේ හිත දියුණු වෙන විදියට, දරුවන්ගේ මානසිකත්වයේ දියුණු වෙන විදියට දරුවන්ට උදව් කරන්න. එහෙම දියුණුවන තියෙන තමයි පින්නතුන ඔබට හොඳටම සලකන්නේ. දැන් සමහර විට ස්වාමින් වහන්සේලා එහෙම ඉන්නෝනේ. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න ඇතැම් විට ඒ දෙමව්පියන්ගේ දරුවෝ සමුගාක් අය ඉන්නවා. ඇතැම් විට ඒ ස්වාමීන් වහන්සේලාට වඩා ඉගෙන ගත්ත සහෝදර සහෝදරි ඉන්න පුළුවන්. නමුත් ඒ අම්මා තාත්තා දෙන්නට වැඩිපුරම සලකන්නේ හාමුදුරු. වැඩිපුරම ඒ අම්මා තාත්තා සතුටු වෙන්නේ හාමුදුරු ගැන හිතලා. වැඩිපුරම ඒ අම්මා තාත්තා දෙන්න අනිත් අය ගැන කියන්නේ තමන්ගේ හාමුදුරු ගැන. ඇයි ඒකට හේතුව? උගත්කම් නිසා නෙවෙයි, අහවල් රටට ගියා කියලා නිසා නෙවෙයි. අපේ හාමුදුරුව මේ වගේ හොඳට ඉන්නවා, සිල්වත්ව ඉන්නවා, බණ කියනවා, අම්මල හරිය සතුටුයි. ඈ දැන් අපේ අම්මලුණත් එහෙම තමයි, නිතරම හරිම සතුටෙන් ඉන්නේ. දැන් අපේ අම්මා මට කියන්නේ බුදු හාමුදුරුවයි කියලා. ඉස්සර බුදු පුතා කියලා කිව්වේ, දැන් බුදු හාමුදුරුවයි කියලා කියන්නේ. දැන් අම්මට එහෙම මොන හරි ගිහිල්ලා එහෙම දුන්නොත් කවුරු හරි අහුවොත් මේ කවුද ගෙනල්ලා දීලා තියෙන්නේ කියලා, මේ බුදු හාමුදුරුවයි ගෙනත් දුන්නේ කියලා කියන්නේ. මේ ඒ තරම්ම හරියට ඉතින් නිතරම ඉතින් ඒ ගැන හිතලා සතුට වෙනවා. මේ මං ගැන විතරක් නෙවෙයි, අනිත් හාමුදුරු ගැනත් එහේ අම්මලා හරියම සතුටෙන් ආදරෙන් ඉන්නේ. පින්නතුනේ ඔබත් ඔබේ දරුවන් පැවිදි කරන්න බැරි වෙන පුළුවන්. නමුත් ඒ දරුවන්ට ධර්මයේ දුන්නොත් පින්නතුනේ ඒ දරුවෝ තමයි ඔබට හුඟක්ම සලකන්නේ. ඒ දරුවෝ නිසා තමයි ඔබට හුඟක්ම සතුට වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, ඒ දරුව හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඇතැම් විට ඔබට කලින් මේ යන්නත් පුළුවන් නේ. එහෙම වෙනවනේ නේ, අපි කොච්චර දැකලා තියෙද නේ. පින්නතුනේ ඒ දරුව කවදා හරි මිය ගියොතින්, ඒ දරුවට ධර්මයේ දීලා තිබුණොතින්, ඒ දරුව ඉපදෙන්නේ දැන් ඉන්න තත්ත්වයට වඩා හොඳ තැනක. එතකොට ඇත්තටම ඔබට කලින් ඒ දරුවා මිය ගියත් ඔබට හිත හදාගන්න පුළුවන් ඒ දරුවා වෙනුවෙන් මේ උපකාරය ඔබ කළා තිබුණොතින්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔබට ඔබ ඊටාම කැමති, ඔබ ඊටාම ආදරය කරන අය ඉන්නවා නම් ඒ අයට මේ ධර්මය දෙන්න, ඒ අයට සද්ධා ප්‍රතිලාභය දෙන්න. ඇයි එහෙම කිව්වේ? ඔබට හිතවත්මයි ඉන්නවා නම්, ඔබ ඊටාම කැමැතිමයි ඉන්නවා නම්, ඒ කැමැතිමයි ඔබ කියන ධ්‍යාන සූදානම් නම් එයාට ධර්මය දෙන්න, ශ්‍රද්ධා ප්‍රතිලාභය දෙන්න. ඇයි එහෙම කිව්වේ? පින්තුන් සාදුකාරයක් පවත්වන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඔබට ඔබ ඉතාම කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කැමති කෙනාට ධර්මය දෙන්න, ශ්‍රද්ධා ප්‍රතිලාභය දෙන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ඔව්, බොහොම හොඳයි. ඒ අය මිය ගිය දවසට තමයි ඔබට හුඟාක්ම දුක එන්නේ. ඔබ හුඟාක්ම කැමති, හුඟාක්ම ආදරය කරන කෙනා මැරිච්ච දවසට තමයි ඔබට වැඩිපුරම දුකක් එන්නේ. අන්න ඒ දවසට ඔබට හිතන්න පුළුවන් නම්, අනේ මගේ දරුවා හරි, සහෝදර සහෝදරිය හරි, අම්මා තාත්තා හරි, මගේ ස්වාමිය භාර්යාව මාත් එක්ක මෙහෙම පින්දහම් කළා, මගේ මග පෙන්වීම නිසා මෙයා හොඳ චරිතයක් ඇතුව ඉඳලා මෙයා හිත දිනු කළා, දැන් මෙයා ඉපදිලා ඉන්නේ හිටිය තැනට වඩා හොඳ තැනක කියලා ඔබට විශ්වාසයක් ඇති වුණොතින්, පින්නතුනි, අර අඬල වැළපෙන අයට වඩා ඔබ මානසික සැනසීමකට එදාට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි ඔබේ හිතවත් මෛත්‍රි එක පින්කම් කරන්න. යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඔබට හොඳටම දුකයි කියලා දැනෙනවා නම්, නිකන් ඉඳලා ඒ ටික ලියාගන්න ලිස්ට් එක. නම් ලිස්ට් එක ලියාගන්න. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්, ස්වාමී වෙන්න පුළුවන්, මල්ලි වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, නැන්ද වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්. ඒ හොඳම 10 දෙනා ලියාගන්න. තමන් කැමතිම 10 දෙනා. එහෙම 10 දෙනෙක් ඉන්නවද? ඉන්නවද දන්නේත් නෑනේ. කොහොම හරි හොයාගන්න පුළුවන්, බැරි වෙන්නේ නෑ. ඒ 10 දෙනාට පින්නතුණු උදව් කරන්න, දන් දෙන්න හුරු කරවන්න, ධර්මහාන හුරු කරවන්න, එයාට දෙන එක තමයි ඔබ කරන කල්යාණ මිත්‍රත්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී සාක්‍යයන්ගේ නාගරක කියන නියම් ගමේ වාසය කළා. ඒ නියම් ගමේ වාසය කරනකොට දිනක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කරනවා, උපඩ්ඩමිදං බන්තේ බ්‍රහ්මචරියස්ස යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතාති කියලා. ආනන්ද හාමුදුරුව දේශනා කරනවා, බුදු හාමුදුරනේ මට කාරණයක් හිතෙනවා, මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් භාගයක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මතයි කියලා මට හිතෙනවා කියලා. කවුද මේ සඳහන් කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? බුදු හාමුදුරනේ මට කාරණයක් හිතෙනවා. මොකද්ද කාරණය? මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය මතයි කියලා. බුදු හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මා හේවන්න ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. සකල මේවිහිදම් බ්‍රහ්මචරියන් යදිදම් කල්යාණ මිතතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංගතා කියලා. මේ සමස්ත ශාසන බ්‍රහ්මචරියාම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. පින්නතුනේ, කල්යාණ මිත්‍රව නොහිටියනම් අපට මේ ධර්මය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි අපට හිටි ලොකුම කල්යාණ මිත්‍රයා. ඊට පස්සේ කවුද හිටියේ අපට කල්යාණ මිත්‍රයෝ? ස්වාමින් වහන්සේලා. අවුරුදු 2560ක් පින්නතුනි මේ ධහම බොහෝම අභියෝගතා මැද්දේ රැකගෙන ආවා. ජීවිත පරිත්‍යාගයෙන් මේක රැකගෙන ආවේ. ලේසි පහසු කාර්යයක් නෙමෙයි මේක. ඒ රැකගෙන ආවේ මතු පහළ වෙන අපි වෙනුවෙන්, අපට දායාද කළ දෙන්න මේක රැකගෙන ආවේ. ඒ නිසා උන්වහන්සේලා තමයි අපට හිටියේ ලොකුම කල්යාණ මිත්‍රයන්. ඒ නිසා දැන් අපිත් කුඩා කාලේ අපි ධහම් පාසල් ගියා. ඉතින් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කළා. දැන් මාත් කුඩා කාලේ දහම් පාසල් ගියා. දහම් පාසල මම හිතන 4කට විතර මං ගියා පොඩි කාලේ. කලක් යනවා ඒ දහම් පාසල වහනවා. තව දහම් පාසලකට යනවා. එහෙම එහෙම ගියා. ඒ කාලේ ඉතින් දිගටම දහම් පාසල තිබ්බේ නැහැ නේද? දැන් කාලේ වගේ විධිමත් විදිහට තිබ්බේ නැහැ ලංකාවේ. සමහර දවස් ටික කලක් තිබිලා ඉතින් දහම් පාසල කරගෙන යනවා වරොන්ට වහනවා. ඊට පස්සේ වෙන පාසලකට යනවා. එහෙම තමයි ගියේ. පිනතුනේ එක දවසක් අය අන්තිමට ගියේ දහම් පාසලේ ලොකු හාමුදුරුවෝ හව ඔයා මහාන වෙන කැමතිද කියලා. ඇත්තටම පිනොතුනි මට ඒ හඳුරන්න බෑ කියන්න බැරි වුණා. ඒ හඳුනන තිබෙච්ච ගෞරවය නිසා බෑ කියන්න බැරි වුණා. මං උසස් පෙළ ලියන්න ඔන්න මෙන්න තිබෙදි හිටියේ. නමුත් ඒ වුණත් මට හිතුන්නේ නෑ මේ හඳුරන්න බෑ කියලා. ඒ තරම් ගෞරවයක් තිබුණේ හඳුරන්න. මං හා කියලා වෙනම කිව්වා. ඉතින් හා කිව්වට පස්සේ ඉතින් ආයි බෑ කියන්නත් බෑනේ. ඉතින් මං ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මහා වුණ කොහොම හරි. පින්නතුනි, ඇත්තෙම මේ කල්යාණ මිත්‍රයෝ නිසා තමයි අපට ඉතරන්නේ ඔබටත් ඔබේ දෙමව්පියන් මුල් කාලේ ඉතින් බුදු පිළිමයක් දකිනකොට අපි ආද්දයක් එකතු කළා නේද? අපි බුදු සාදු කියන්න කියලා හාමුදුරන්ට වැඳලා ඉතින් අපට කොච්චර මේ ආශිර්වාද ලැබා දුන්නද කල්යාණ මිත්‍රත්වයෙන්. ඒත් මෙන්න මේ කල්යාණ මිත්‍රයෝ නිසා තමයි පින්නතුනි මේ ශාසන බ්‍රහ්මචර්යාව අපට ලැබුණේ. ඒ නිසා මේක භාගයක් නෙවෙයි. අපිට දහම ලැබුණා නම් ලැබුණේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රත්වයේ පිහිට නිසා. ඔබ යම් කිසි විදියක දාන සීල භාවනා ප්‍රගුණ කරා නම්, සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරා නම්, බණ භාවනා ප්‍රගුණ කරා නම්, ඒක සම්පූර්ණයෙන්ම ඔබගේ දෙමව්පියන් කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටුණා වෙන්න පුළුවන්. ඒක ඔබගේ ළඟම යාළුවෙක් උපකාර කළා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ බණහලේ ස්වාමින් වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටුණා වෙන්න පුළුවන්. පින්නතුනි, ඉස්සර තමයි කල්යාණ මිත්‍රයෙක් නම් සජීවී පුද්ගලයෙක්ම වෙන්න ඕන. දැන් නම් අපි හුඟක් වාසනාවන්තයි. දැන් කල්යාණ මිත්‍රව සජීවී පුද්ගලයෙක්ම වෙන්න ඕනේ නැහැ. ඇයි ඒ? දැන් කාලේ කල්යාණ මිත්‍රයන් පොතක් වෙන්න පුළුවන්. CD එකක් වෙන්න පුළුවන්. pen drive එකක් වෙන්න පුළුවන්. website එකක් වෙන්න පුළුවන්. ඈ YouTube එකේ ධර්ම දේශනාවක් වෙන්නත් පුළුවන්. කල්යාණ මිත්‍රය. කල්‍යාණ මිත්‍රත්වයේ කියන සජීවී පුද්ගලයෙක්ම නෙවෙයි මේ ධර්මයේ අහන්නට ලැබෙන මාධ්‍ය. බුදුරජාණන් වහන්සේ කාලේ හිටින් පුද්ගලයෙක්ගේ මාධ්‍යයමයි ලැබුණේ නිසා පුද්ගලයා කල්‍යාණ මිත්‍රයෙක් වුණා. දැන් කාලේ අපි ඊට වඩා හුඟක් වාසනාවන්තයි. අපි බුද්ධිමත් නම්, අපි සංවේදී නම්, අපි ධහම හොයාගෙන යන අය නම් පින්නතුනි අපට ලෝකේ හොඳම පුද්ගලයා මුණගැහෙනවා. ලෝකේ හොඳම ධර්මයේ පිළිවන්දව හොඳටම දක්ෂ අය, හොඳටම ප්‍රගුණ කරන අය, හොඳටම නියම ධර්මයේ දේශනා කරන අය අපට හඳුනා ගන්න පුළුවන්. හැබැයි Taman දක්ෂයෙක් වෙන්න ඕන. Taman නිහතමානී වෙන්න ඕන. දැනට Taman දන්න ටික හරිය දැන් Taman සම්පූර්ණ කෙනෙක් කියලා හිතුවත් කොහමද? එතකොට නිතරම යන්නේ අනිත්‍යයට උගන්නන්න තමයි. ඉගෙන ගන්න සූදානම් නැහැ. පින්නතුනි, අපිත් මෙච්චර බණ කිව්වත් අපිත් පොඩි හාමුදුරු කෙනෙක් හම්බුණත් අපිත් දන්නේ නැති කාරණා අහනවා. පංචඋපාදානස්කන්ධය විස්තර කරන්න, රූපස්කන්ධය කොහොමද විස්තර කරන්නේ, පටිච්චසමුප්පාදය ඔයා කොහොමද දන්නේ, අනිත්‍යතාවය විස්තර කළ දෙන්න කියලා එයා පරීක්ෂා කරන නෙවෙයි. අපි දන්නේ නැති දෙයක් දන්නවද බලන්න කොහොම හරි අහලා බලනවා. ඇතැම් විට අපට ඒ වගේ මුණ ගැහෙලා තියෙනවා. අපට වඩා වයසෙන් අඩු, අපට වඩා පස්සේ මහාන වෙච්ච සමහර අය ඉන්නවා, අපට වඩා දැනුම් තේරුම්කම් තියෙන අය ඉන්නවා. ඒ නිසා අපිත් ඒ අය හම්බුනහම දන්නේ නැති කරුණු අහලා බලනවා. ඒ නිසා පින්නතුනි, දැන් සම්පූර්ණයෙන්ම තමන් ඉන්න මතේ හරිය කියලා මතේ ඉන්න එපා. තමන් විවෘත කෙනෙක් වෙන්න, තමන් නම්‍යශීලී කෙනෙක් වෙන්න. එහෙම වුණොත් තමයි තමන්ට දහමෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ඉන්න තැනම ඉන්න විදියට මියන්න පුළුවන්. ඉන්න විදියට මියන්නම් පින්නතුනි, 아무 දෙයක් අපට ඕනේ නැහැ. ගෙදරට වෙලාම ඉන්න පුළුවන් නේ. මේ අපි එන්නෙම පින්නතුනි අලුත් පියවරක් ඉදිරියට යන්න. එනිසා දිනපතාම අපි අලුත් කරුණු ඉගෙනගෙන දිනපතාම කල්යාණ මිත්‍රත්වයේ පිහිට කරගෙන තමන් පියවරක් හරේ ධර්මඥාණයෙන් ඉදිරියට යන්නට ඕන. සුතමේ ඥානය කියලා එකට කියනවා. දහමෙහි පළවෙනි පියවර තමයි මොකද්ද? සුතමේ ඥානය. සුතමේ ප්‍රඥාව කියලාත් කියනවා. දැනුම ලබන්න ඕන. ලර්නින්, අන්ඩර්ස්ටෑන්ඩින්. දෙවෙනි එක තමයි ඒ අහපු දේ චින්තාමය පඤ්ඤා කියපු විදියට නිතරම යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරන්න ඕනේ. ඒක නිතරම හිතන්න ඕනේ හාපු කාරණා. දැන් අද කියන කාරණොත් එහෙම හිතන්න තාම බණ කියන පටන් ගත්තේ නැහැ. බණ කියන ඒ පටන් ඒ කරුණ අහුවට පස්සේ ඒව හොඳට මතක තියාගෙන එහෙම නිතර හිතන්නට ඕන. ඊළඟ කරුණ තමයි භාවනාවේ පඤ්ඤා කියලා. ඒව සමති දර්ශනා භාවනා කරමින් ස්ථාවර කරගන්නට ඕන. ඒ තුනම අවශ්‍යයි. මොනවද? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. ලර්නින්, රිෆ්ලෙක්ටින්, මෙඩිටේෂන්. මේ පියවර ටික යන්නට ඕන. පින්නතුනි, මෙතෙන්දී කියනවා බුදුරජාණන් වහන්සේ අර ආනන්ද හාමුදුරන්ට ඒ කියපු සිද්ධියත් දැන් රජතුමාට මේ කිව්වේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. රජතුමනි, කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනාට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ලැබෙන්නේ. මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? නිවන අභිමුඛ කරගෙන නිවනට නැමුණු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් රකින්න, පිළිපදින්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනාට කියලා. දැන් අපි හිතන්නේ ආර්යසංගික මාර්ගය හරියම ලේසියි කියලා නේද? මේ කරුණ වට පාඩම් කරගත්තොත් අපි ඉතින් හිතනවා අපි හොඳට ඉතින් දැනුම තියෙනවායි කියලා නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිනේ. ඒක සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපි දන්නවා කියලා නේ. මේ පින්නතුන් හුඟක් දෙනා දන්නවා. දන්නේ නැත්තේ නෑ. හැමිට මටත් වඩා දන්නේ නැත්තේ. ඉතින් දන්නවනම් මට කියන්නේ. පින්නතුනි මෙතෙන්දී පින්නතුනි හරියටම සම්මා දිට්ඨිය කොයි මට්ටමේද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සම්මා දිට්ඨි අවස්ථා ගානක් තියෙනවා. ඒක පළවෙනි පියවර තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ධර්මය අහලා පළමුවෙන්ම ලැබෙන අවබෝධය තමයි කුසල අකුසල ධර්ම පිළිබඳ අවබෝධය ලැබෙනවා. පින් කරොත් සුගතියට යනවා, පව් කරොත් දුගතියට යනවා. දැන් මහින්ද හාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. මුලින්ම දේශනා කළේ මේකනේ. විමානවත්තු පේතවත්තු දේශනා කළා. විමානවත්තු කියලා කියන්නේ මොකද්ද? ඔව්, විමානවත්තු කියන්නේ මනුස්ස ලෝකේ ඉඳලා පින් කළා දිව්‍ය ලෝකෙට ගිහිපාගේ කතා තියෙන්නේ. ඊළඟට පේතවත්තු මොකද්ද කියන්නේ? ඔව්, අකුසල් කළා දුගතිගාමී වෙච්ච එකේ කතා තියෙන සත්‍ය සිද්ධීන් තියෙන්නේ මේ. අපිට මුලින්ම මොකද්ද මේ කියලා දුන්නේ? දිව්‍ය ලෝක 6 ගැන කියලා දුන්න, සතර අපාය ගැන කියලා දුන්න. මේකට මොකද කියන්නේ? 6 4 කියලා කියන්නේ. මුලින්ම 6 4 කියලා දුන්නේ. දැන් මේක දන්නේ නැති අයට තමයි කියන 6 4වත් දන්නේ නැහැ කියලා. දැන් මේ පින්තුන් දැනගෙන දීටි. ඈ පින් කරෝති මෙන්න දිව්‍ය ලෝකේ 6 යනවා, පව් කරෝති මෙන්න සතර අපාය කියලා 6 4 කියලා දුන්න මුලින්ම. දැන් අපි සමහරට බනින්නේ 6 4වත් දන්නේ නැහැ කියලා. මේ පින්තුන් දැනගෙනද දන්නේ නැහැ ඉතින්. පින්තුනි මෙන්න මේක තමයි සම්මා දිට්ඨියෙන් මුලින්ම ලැබෙන අවබෝධය. මේක ලැබිච්ච මොහොතේ ඉඳන්ම පින්තුනි එයා තමන්ගේ සසර ගමනට හානියක් කරගන්නේ නැහැ. දරුවෙක් හදන්න ගියත්, රැකියාවක් ගන්න ගියත්, වීසා ගන්න ගියත්, මොහොකට ගියත් එයා තමන්ගේ සසර ගමනට හානියක් නොවන විදිහට තමයි ඒ හැමදේම එයා කළමනාකරණය කරගන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකප්පය හොඳ සංකල්පන අනිතර මනිතය සුවපත් වේවා කියලා නිතර මෛත්‍රී සංගත වෙන්නේ. පින්තුනි සම්මා දිට්ඨිය ලැබිච්ච ගමම්ම එයා මානසික සුවයක් කරා යනවා. තමන් මානසික සුවයක් කරා යන කෙනද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ප්‍රධානම සලකුණ මොකද්ද? තමන් කොච්චර මෛත්‍රී භාවනා වඩන කෙනෙක්ද කියන කාරණේ. ඇයි ඒකට හේතුව? අපට දිනපතා නිතිපතා බොහෝ විට අපේ හිත කැළඹෙන්නේ, හිතට අසතුට එන්නේ, හිතේ ලස්සන නැති වෙන මොකක්ින්දද? අමනාපය නිසා, ද්වේෂය නිසා. ඒ නිසා අඩුම ගානේ දවසට විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරන්න. වාඩි වෙලම කරන්න ඕනේ. වාහන යන ගමන්, ඇවිදින ගමන්, ව්‍යායාම කරන ගමන්, කෑමු වෙන ගමන්, රෙදි හොදන ගමන්, කුමන හෝ වැඩක් කරද්දී සියලු සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා විනාඩි 10ක් අඩුම ගානේ කරන්න. ඒ විනාඩි 10 අඩු කරන්න එපා. හැමදාම ටිකෙන් ටික හරි තත්පරෙන් තත්පරෙන් හරි වැඩි කරන්න එක. මාස 6ක් එක දිගට මාදීනම් කරන්න බලන්න. පින්නතුනේ ඔබට පැහැදිලි වෙනසක් ඔබේ මනසේ ඇති වෙනවා. ඒක වඩල වඩල පින්නතුනේ ඉහළට යන්න කෙනෙක් දකිනකොටම තමන්ගෙම දරුවෙක් දැස, තමන්ට ඉන්න එකම දුව හෝ පුතා දැස බලන ආකල්පෙන් එයා දැස බලනවා. එවැනි ඇසක් තමන්ට හුරු වෙන මේ ඇස ඒ තත්ත්වයට දිනු වෙනවා. පින්නතුනේ ආකල්පෙන් බලන්න පුළුවන් නම් අපි පාරක යද්දි කෙනෙක් හමු වෙනකොට කෙනෙක්ගේ අඩුපාඩුවකදී කොච්චර අපiate සමාව දෙන සූදානන්ද, කොච්චර එක බිඳ දරාගෙන සූදානන්ද, කොච්චර කෙනෙක්ගේ දිනුවකදී අපි කැමතිද? මෛත්‍රියේ තියෙන කෙනා පිනතුන මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. යාගේ ළඟ සතර බ්‍රහ්ම විහරණම තියෙනවා. මෛත්‍රියේ තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා හැකිතා තමන්ට තමන් සලකනවා නම් තමන්ගේ හිතට සලකන්න. ශරීරය මේකප් කරනවා වගේ බ්‍රේන් එක, මයින්ඩ් එක මේකප් කරන්නේ භාවනාවෙන්. ඒ භාවනා අතරුණුත් ප්‍රධාන භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මයින්ඩ් එක මේකප් කරන්නේ මෛත්‍රී භාවනාවෙන්. පුළුවන් තරම් පින්නතුනි හිත නිතරම ලස්සනට තියාගෙන නිතරම අනිත්‍යගේ දිනුව ප්‍රාර්ථනා කරන්න. නිතරම අනිත්‍යට පොඩියෙන් හරි උදව්වක් කරන්න. හැමදාම එක්කෙනෙකුට හරි තමන්ගේ ගෙදර ඇයිද විතර නෙවෙයි ගෙදරින් පිට කෙනෙකුට. ගෙදරට උදව් කරාට පින් සිද්ධ වෙන්නේ නැහැ. ගෙදරින් පිට කෙනෙකුට උදව්වක් කරන්න. ඒකෙන් පින්නතුනි එන්නෙන්නම තමන්ගේ හිත දිනු වෙනවා ඒත් එක්ක එක. සම්මා සංකල්ප සම්මා වාචා වචන වෙනස් වෙනවා තමන්ගේ කටයුතු තමන් ක්‍රියාකරණේව රැකිරක්ෂා තමන්ගේ උත්සාහය සමාධිය සතිය සියල්ලක්ම මෙන්න මේ කම්මස්සකතා සම්මාදී චීත අනුව සිද්ධ වෙනවා තමන් හොඳ දහමක නම් ඉන්නේ මේකයි පළවෙනි පියවර ඊළඟට රජතුමාට කියනවා පිනත් මේක දෙවෙනි පියවරත් අපි කියනවා ඊළඟට රජතුමාට කියනවා කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනා කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්න කෙනා කල්යාණ මිත්‍රයන්ට නැමුණු කෙනා එයා ඉගෙන ගන්නවා ජාතියෙන් නැවත ඉපදීමෙන් නිදහස් වෙන විදිය මහලු භවෙන් නිදහස් වෙන ක්‍රමය ව්‍යාධියෙන් නිදහස් වෙන ක්‍රමය මරණයෙන් නිදහස් වෙන ක්‍රමය පින තුනේ කම්මස්සකතා සම්මාදිටිය තිබුණට විතරක් මේක ලැබෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. කම්මස්සකතා සම්මාදිටිය කර්මයේ පිළිඳ විශ්වාසයෙන් කොච්චර දානමාන දුන්නත් ඔබ මහලු වෙනකොට ඔබේ ශරීරයට වෙන වෙනස් වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔබ ලෙඩ වෙනකොට ඒ ලෙඩවීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔබ මරණාසන්න වෙද්දී ඔබගේ ළඟම ඥාතියෙන් මරණාසන්න වෙද්දී ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ ඔබ කොච්චර දාන දීලා තියුණා. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්නේ මරණයෙන් නිදහස් වෙන්නේ මරණය ආපු වෙලාවෙ නෙවෙයි. මරණයෙන් නිදහස් වෙන්නේ ධර්මයේ රකින්න අවස්ථාවේ තමයි මරණයෙන් නිදහස් වෙලා ඉන්නේ. බුදුදහමේ විමුක්තිය මරණයෙන් පස්සේ නෙවෙයි. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයට යෑම හෝ ස්වර්ගයට යෑම මරණයෙන් පස්සේ නෙවෙයි විමුක්තිය බුදුදහමේ කියන්නේ. බුදුදහමේ විමුක්තිය කියන්නේ විමුක්තිය ලැබුණට පස්සේ තවදුරටත් පුද්ගල ජීවත් වෙනවා. මරණයයි රහත් වීමයි දෙකම එකට සිද්ධ වෙනා ඉන්නවා සමසීසී කියලා එක වෙනම කතාවක්. නමුත් රහතන් වහන්සේ තවදුරටත් ලෝකය වෙනුවෙන් ජීවත් වෙනවා. එයා ජාතියෙන් නිදහස් වෙලා ඉපදීමෙන් නිදහස් වෙලා මරණයෙන් නිදහස් වෙලා ලෙඩවීමෙන් නිදහස් වෙලා මහලු වීමෙන් නිදහස් වෙලා කොහොමද පින්නතුනි මේකෙන් නිදහස් වෙන්නේ මෙන්න මේකෙන් නිදහස් වෙන ක්‍රමය තමයි සම්මාදිට්ඨිය දෙවනේ පියවරෙන් කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද අපේ ජීවිතේ හොඳ කල්පනාවෙන් පින්නතුනි අහගන්න මෙන්න ඔබගේ දක්ෂතාවය බලන අවස්ථාවයි දක්ෂතාව විතරක් නෙවෙයි ඔබ සසර කරපු මහා පින උරගා බලන අවස්ථාවයි නිකන් අවස්ථාවක් නෙවෙයි මේක බලන්න ඔබ දක්ෂද කියලා මේක තේරුම් ගන්න ඒකෙන් කියන්නේ අපි මේ මොහොතේ විමුක්තියටපත් වෙනවා කියලා නමුත් බුදුදහමේ සැබෑ සම්මා දිට්ඨියෙන් කියන කතාව තේරුම් ගන්න උත්සාහයක් කරන්න පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ අපේ ඇසෙන් රූප බලන අවස්ථාව අපි ඇසෙන් රූපයක් බලනවා නම් ඒ රූපය තමයි අපේ එවලිය අපේ ජීවිතය කියලා කියන්නේ. අපි ශබ්දයක් අහනවා නම් ඒ ශබ්ද අහන අවස්ථාව තමයි එවලෙට අපේ ජීවිතය කියලා කියන්නේ. අපි නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම් ඒ අවස්ථාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපට ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ හයක් තියෙනවා පිනුතුනි මේ හය ඉතාම වේගවත් හරියට එක ළඟ බල්බ් හයක් තියෙනවා ඒ බල්බ් හය පිළිවෙලට එක දිගට වේගයෙන් නිවෙනවපත් වෙනවා අපි කියමු එක ක්ෂණයකට අපි කියමු එක බල්බ් එකක් දහවතාවක් නිවෙනවපත් වෙනවා කියලා එහෙම බල්බ් හයම නිවෙනවපත් වෙනවා හැබැයි එකක් පත්තු වෙනකොට අනිත් පහම නිවිලා තියෙනවා නමුත් වේගය වැඩි නිසා අපට කොහොමද පේන්නේ? වේගේ වැඩි නිසා අපට පේන්නේ මේ හය මේකට දැල්වෙනවා කියලා. දැන් අපට සිද්ධ වෙන්නේ ඒක. දැන් ඔබට හිතෙනවා මේ බණ කියන හාමුදුරුවෝ මං ඇහෙනුත් බලාගෙන බණත් අහමින් කොටටත් හේතු වෙලා අතරත් මොකක් හරි ස්පර්ශ කරගෙන එතමින කටෙත් මොකක් හරි චුංගම් එකක් හරි හපමින් එහෙම කරන්නේ නැහැ මේ බිනතුන්. බිනතුන් මේ ඔක්කොම ටික එක වෙට යනවා කියලා. බිනතුනි අපට හිතෙන්නේ මේ ඔක්කොම එකට කෙරෙනවා කියලා නේ. නමුත් බිනතුනි එක විට හිතත් එක්ක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි එන්නේ. ඒනෝ වගේමයි බිනතුනි ඇසෙන් කළ දෙන්නේ මේකේ වර්ණ මාත්‍රය විතරයි දෙන්නේ. ඒ වර්ණ මාත්‍රය අතීත කර්මයක විපාකයක්. ඒ විපාකයේ පින්නතුණි අහේතුකයි. ඒ කියන්නේ ඒක කුසල අකුසලයකින් සිද්ධ වෙන්නේ නැහැ. අහේතුක කියන කුසල අකුසල සිද්ධ කළ දෙන්න බෑ මේ රූපෙට. මේකෙන් වර්ණ මාත්‍රයක් විතරයි දෙන්නේ. දීපු ගමම්ම මේ පැත්තේ ඉන්ද්‍රිය සක්‍රිය වෙලා ආයතන සක්‍රිය වෙලා මේ පැත්තෙන් අනිත් පැත්තට පෙන්නනවා ආ මේ පේන්නේ බුදු පිළිමයක් කියලා. ඊට පස්සේ අලුත්යෙන් බලන විදිහට මේ දිහා බලනවා. මුලින් දෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. වර්ණ මාත්‍රේ හැට ගැටුණු ගමම්ම මේ පැත්තේ සංඥාව අලුතෙන් හදලා දෙනවා ආපේනේ බුදුහාඳුරේ කියලා. ඒ බුදුහාඳුර දිහා බලන විදිහට බලනවා. එතකොට ඊළඟට දෙවෙනි පියවරේදී කර්ම රැස් වෙනවා. මුලදී එන එක පින්නතුනි සම්පූර්ණයෙන්ම කුසලවත් අකුසලවත් නෙවෙයි. ඒක අපි අවිද්‍යාවෙන් ඒ දෙස බැලුවොත් අනිත් පැත්තෙන් ඒකම අරමුණු කරගෙන අපි කුසල අකුසල රැස් කර ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොතින් අපිට කොච්චර බඩගිනි වුණත් පින්නතුණි වී ටිකක් දුන්නොතින් අපි කනවද? වී ටිකක් දුන්නට කන්න බෑ පින්නතුණි. එළවලු ටිකක් දුන්නට එකපාර කන්න බෑ. ඒක කන නම් කොහොමද වෙන්න ඕන? ඒ වී ටික කොටලා පොළලා තව දේවල් එකතු කළා බෑන්ජනිකුත් එක ආවට පස්සේ තමයි ආසිය තින කියලා එන්නේ නේද කාටද? හොඳට මිරිස් රසයෝ මෙව සුවඳ එනකොට ඔන්න ඔක්කොම එනකොට දැන් රසය අර කඩෙන් ගෙනාපු එළවලු ටික අම්මා මේ සුර තියෙනකොට අපිට කිසි ආසාවක් නැහැ නේ. ඒකම උයලා එනකොට කොහමද? එතකොට ඒකට ආසා කරනවා. ඒකට රණ්ඩුත් වෙනවා දැන් මිටනේ. මට වැඩිපුර ඕන එහෙම කියලා. පින්නතුනි මුලදී අර මුලින් තිබ්බ ටිකම තමයි මේ තත්ත්වයට ආවේ. මෙතනත් මුල්ම වර්ණ මාත්‍රය ආව ඒකම අනිත් පැත්තට අර රසකාරක දාලා හැදුවා වගේ ඊට පස්සේ තමන්ගේ ඇතුලේ තියෙන රසකාරක දාලා මේ පැත්ත හදාගන්නවා. හදාගත්තට පස්සේ මුලදී ස්කන්ධ පංචකයේ තිබුණා. ඒ ස්කන්ධ පංචකයට අලුත් විදිහට බලාගත්තට පස්සේ අවිද්‍යාවෙන් අල්ලගත්තට පස්සේ ඊට පස්සේ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් වෙනවා. ඊට පස්සේ පංචපාන ස්කන්ධයට තමයි ආසා කරන්නේ. මේක බාහිරින් බලනකොට පිනතුණි රූපයේ බාහිරයේ තියෙන්නේ කියලා හිතනකොටම අපේ අභ්‍යන්තරයෙන් බාහිරට ගිහිල්ලා. පිනතුණි මේ රූපය දකිනකොටම මේ ශබ්දය අහනකොටම හරියට වෙන්නේ අපි හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ. කණ්ණාඩියක් ළඟ දානකොට මොකද වෙන්නේ? අපේ රූපේ පේනවනේ නේ. අපි hina වල ගියවා ගියොතින් කොහමද? හරි ලස්සන රූපේ නේ. අපි කේන්තියෙන් ගියොත් කොහමද? ලස්සන නෑ. අන්න ඒ වගේ තමයි මේ රූපේ මන් දකින්නකොට මට හරීම ශ්‍රද්ධාවයි මං වඳිනවා. බුදුදහමට විරුද්ධ කෙනෙක් දැක්කොත් කොහොමද වඳිනවද? එතකොට දුක සැපයි බාහිරින්ද එහෙනම්? ඕ දුක හෝ සැප හෝ ශ්‍රද්ධාව බාහිරින් ආවනම් මට මමත් වඳින්න ඕන වෙනත් කෙනෙක් වඳින්න ඕන මෙතන. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ පැත්තෙන් අර කණ්ණාඩිය ළඟට යන කෙනා යනකොට ඒ පුද්ගලයාට අනුව රූපේ නිර්මාණය වෙනවා වගේ මේක මුලින් වර්ණ මාත්‍රේ විතරයි දෙන්නේ. හඬ නම් හඬ විතරයි දෙන්නේ. හඬ නැති වෙනකොට පින්නතුණ හඬේ අර්ථය නැති වෙනකොට Tamante එකට රූපමව ගන්න බැරි වෙනවා. දැන් අපි කියමු දැන් ich bin mon කියලා කියමු බලන්න. මේ පෙන්දුරට තේරුණාද? ich bin mon කියවහම නෑ නේ නේ. කොහොම තේරුන්නේ? වචන ටිකක් කිව්වට තේරුන්නේ නෑ. ඒක රූපයක් මවා ගන්න බැරි වුණා. අන්නේ වගේ තමයි පින්නතුනි හඬ හඬ මුලදී දෙන්නේ හඬ විතරයි දෙන්නේ පස්සේ තමන්ගේ අතීත අත්දැකීම් එක මේ පැත්තෙන් අනිත් ටික දාගන්නවා දාගෙන ඒ අනුව බලනකොට ඊට අනුව සංස්කාර ටික හැදෙනවා එතකොට බාහිරෙන් සතුටක් හෝ දුකක් හෝ ඇති වුණා නම් ඇති උනේ මොකක් හින්දද තමන් හිතන විදි අනුව එතකොට පිනුතුනේ එකක් මතක තියාගන්න බාහිර කිසිම කෙනෙකුට අපට සැපක්වත් දුකක්වත් දෙන්න බෑ ඔබ දකින දෙයකින් අහන දෙයකින් ගඳ සුවඳ විඳින දෙයකින් ඔබේ හිතේ කම්පනයක් ඇති වුණොතින් හිතේ කැළඹීමක් හිතේ දුකක් ඇති වුණොතින් පොඩි මද සිනහාවක් පාන්න ඔබ හොඳ සීයෙන් ඉඳගෙන ඇයි සිනහසෙන්නේ මට වැරදුනා කියලා මගේ හරියට වෙලෙ සිහිය තිබුණ නැහැ කියලා තමන්ම තමන් ගැන උපහාසයට ලක් කරගන්න බාහිරින් නෙවෙයි ඒ දුක ආවේ බාහිරින් දුකක්වත් සැපක්වත් දෙන්න බෑ කිසිම කෙනෙකුට අනිත් පැත්ත තමයි පින්නතුනි මේ රූපේ නිර්මාණය වෙනකොටම ආයතන මේ මොහොතේ හටගත්තේ අපි කණ්ණාඩි ළඟට යනකොටම ඒ කණ්ණාඩියේ රූපය කලින් තිබ්බද? කලින් කණ්ණාඩි රූපේ තිබෙන්නේ. අපි කණ්ණාඩියෙන් අයින් වෙනකොටම කණ්ණාඩි රූපය ඉතුරු වෙනවද? පොඩ්ඩක් අතිතුරු වෙන්නේ නැහැ. පින්නතුනි ඒ සිද්ධාන්තයම තමයි ඔබ යමක් ඇසෙන් දකිනකොට, කනෙන් අහනකොට, නාසෙන් ගඳ සුවඳ විඳිනකොට ඒ මොහොතට හේතු දෙක ඇති වුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ මොහොතේ හේතු ටිකකින් ඇති වුණා. ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේකට බුදුදහමෙන් කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියලා. පෙර නොතිබී හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දය බලන්න. මේ ශබ්දය ඔබ අහන්න කලින් තිබ්බද? ඔබ අහලා ඉවරුනාට පස්සේ ඉතුරු වෙද? ඉතුරුනේත් නැහැ. දැන් මේ શબ્දයට එහෙම වුණා කියලා අපි දන්නවනේ. හැබැයි මේ શબ્ද වගේම කවුරු හරි ඔබට බැන්නොත් කොහොමද? ආ? ඉතුරුද ඒක? ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තෙන් අවිද්‍යාවෙන් ගන්නවා නিত্য සුභ ආත්ම හැටියට ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔව්. මතකයේ කියන්නේ සති කියන හිතේ ලක්ෂණයක් තියෙනවා. ඒ සති කියන සිතවිල්ලට අනුව අපට ඕනම දෙයක් අතීත දෙයක් සිහි කිරීමේ හැකියාව තියෙනවා. ඒක හිතේ තියෙන හැකියාවක්. That is one of the abilities of the mind. ඒක mental formation එකක්. ඒක අදී එකක් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙකුට අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහාකල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කිසිඳු සීමාවක් නොමැති අතීත ඕන ආත්ම භාවයක් ආපස්සට සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි වරද. හොඳට මතක තියාගන්න බුදුදහමේ කිසි විටකත් අමතක කරන්න කියලා නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ ප්‍රසන්න මොමන්ට් එකේ ජීවත් වෙන්න කියලා අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, දැන් මොහොතේ ඉන්න කියලා කියන්නේ නේ. හොඳට මතක තියෙන බුදුදහමේ එහෙම එකක් කියනවද? බුදුදහමේ එහෙම එකක් කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ සතිය දිනු කරන්න, සතර සතිපට්ඨානෙ දිනු කරන්න, මේක ඒකායන මාර්ගය නිවන් දකින්න. සතර සතිපට්ඨානෙ දිනු කරොතින් මතකේ වැඩි වෙනවද අඩු වෙනවද? මතකේ වැඩි වෙනවා පින්නතුනි. අපට කුඩා කාලේ පටන් ඔක්කොම මතක අපට සීකරන්න පුළුවන්. මව කුසේ කාලේ සීකරන්න පුළුවන්. ආපහු කල්ප ගණන් ආපස්සට සීකරන්න පුළුවන්. මනස පිරිසිදු වෙන්න වෙන්න මතකේ වැඩි වෙනවා. මතකේ නෙවෙයි ගැටලුව. මතක් වෙනකොටම අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා නම් අන්න ඒකයි දුක. දැන් අපි බලමු අපි ගියා කණ්ණාඩිය ළඟට. අපි කණ්ණාඩිය ළඟට යනකොටම අපිත් එකම බලු පැටියක් අපි එක්කන් ගියා. කණ්ණාඩිය ළඟට. බලුපැටිය හිතන්නේ කොහොමද? බලුපැටිය හිතන්නේ කවුරු හරි තව බලුපැටිය කරගෙන ඉන්නවා යන්න කලින්. ආවට පස්සේ තරයා ඉන්නවා. එතකොට දැන් හිතෙන් හිතේ තියෙන දැන් අරයා ඉන්නවද දැන්නේ දැන් ගෙදර දැන් මට දැන් කැම්බි කඩුවේද දන්නෙත් නැහැ. දැන් ඔන්න බයෙන් ඉන්නේ දැන්. එයාට දැන් මනෝලෝකෙ දැන් එයාගේ ගැටලුව ටිකයි. අපිත් ඒ රූපේ ළඟට ගියා. අපිටත් අපේ රූපේ අපි දැක්කා. අපිට හිතෙනවද අනේ කණ්ණාඩියේ තියෙන මගේ රූපය කවුරු හරි කරාබු දෙක ගලව ගනින්ද දන්නෙත් නැහැ. මගේ ඇඳුම ගලව ගනින්ද දන්නේ කොණ්ඩි අවුල් කරાવીද දන්නේ නැහැ කියලා හිතෙනවද? හැබැයි අපට එහෙම නොසිතුණයි කියලා අපි හොඳටම දන්නවා. ඒක ඒ මොහොතේ මැති වුණා, ඒ මොහොතේම නිරුද්ධ වුණා කියලා. හැබැයි අපි කණ්ණාඩියෙත් එක්ක අමද වෙලා මන්නම් අයි පැත්තෙවත් කණ්ණාඩිය යන්නේ නැහැ කියලා කියනද අපි? බලන්නේ නැහැ. ආපු ගම නැති වුණා ආයි නම් කණ්ණාඩියකට යන්නේ නැහැ කියලා. කී වතාවක් යනවදනි? ආයියා යනවා. අපි කණ්ණාඩි රූපේ බලන්න යනවා. ඒ විතරක් නෙවෙයි, ඔබගේ දැන් මෙතන ඉන්න ඔබ ඔක්කොමගේම පින්තූරයක් අපි ගහනවා. පින්තූරයක් ගහලා ඔන්න කාටත් ඔන්න බෙදලා දෙනවා. බෙදලා දීපුවාම ඔබ ගන්නනේ පින්තූරනේ. ඉස්සෙල්ලාම බලන්නේ තමන් ගැන බලන්නේ. තමන් කොහෙද ඉන්නේ කියලා හොඳට බලන ආයෙන්නේ හොඳට. යහක බලන් ඉන්නේ කියලා ඔන්න බලන්නේ. දුකයි ඉතින් තමන් ගැන. S2 පියලෙන්නේ. පින්තූරේ තමන්ව හඳුනාගන්නේ කොහොමද? ඔබේ පින්තූරයක් දුන්නාම ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබ ඔබගේ රූපේ ඇත්තරම දැකලද තියෙන්නේ? ඔබ ඔබගේ රූපය මුණ හඳුනාගත්තේ කොහමද? කණ්ණාඩි ඔබ රූපය දැකලා තියෙන නිසා. ඔබ ඒක හඳුනා ගන්නකොට ඔබේ රූපයේ අර පින්තූරයෙන් එවලේ කණ්ණාඩි ඔබේ රූපය සම තියෙනවද? කණ්ණාඩි නෑ තාම රූපේ. කණ්ණාඩි නැති වුණාට ඇත්තම අනිත් පැත්තෙන් ඔබගේ හිතේ තියෙනවද ඇත්තෙම? හිතේත් කියලා ෆයිල් එකක් කියලා නැහැ ඇත්තෙම. ඒකත් ඒ මොහොතට අර හිතේ හැකියාවක් ඒ මොහොතට නිර්මාණය කරනවා. ඒකේ හිතන්න එපා කණ්ණාඩිය නැහැ හැබැයි මගේ හිතේ තියෙ කියලා හිතන්න එපා. ඒකත් දෘෂ්ටියක්, ඒකත් වැරදි. ඒ සිතිවිල්ලත් ඒ මොහොතට හේතුඵල ධමක නිර්මාණයක් ඒක. මේක තමයි අපේ ජීවිතය යන ක්‍රමය. පින්නතුනි අපි යමක් ගැන සිහි කරනකොට ඒ මොහොතේ ඒක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඔබ අම්මා ගැන හිතනකොට ඔබ අම්මත් එක්ක අම්මගේ ලෝකේ ඉන්නේ. ඔබ ඔබගේ උපාධිය ගැන හිතනකොට විශ්වවිද්‍යාලේ හිටිය යාළුවෙක් කට්ටියත් එක්ක ඉන්නේ. ඔබේ වාහනය ගැන හිතනකොට ආ වාහනයත් එක්ක ඉන්නේ. ඔබේ කාමරය ගැන හිතනකොට කාමරෙත් එක්ක ඉන්නේ. ඔබට බැනපු කෙනෙක් ගැන හිතනකොට ඒත් එක්ක ඉන්නේ. පින්නතුනි ඒ මොහොතේ ඔබ බාහිරට ගිහිල්ලා බාහිර තුල සිත බැසගෙන ඉන්නේ. ඔබ හිතන්නේ මේ දේ බාහිරයි තියෙන්නේ කියලා. හැබැයි පිනතුනේ ඇත්තටම මොකද්ද වෙන්නේ? මේ ඇස කන ආදී ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන මේක එනකොට එන්නේ සංඥා වේදනා කියන දෙකෙන් තමයි මේක දැනගන්නේ. අපට මේක රූපෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි චක්කු විඥානය ඇති වුණා එක මොහොතේ හටගත්තා. ඒකෙන් තින්න සංගති පස්සෝ ස්පර්ශය ඇති වුණා. පස්සපච්චා වේදනා ඊළඟට අනිත් පියවර වේදනා යම් වේදේති ස්තං සංජානාති. ඒ නිසා සංජානනේ ඇති වුණා, සංඥා පහළ වුණා. ඒ නිසා විතරක හටගත්තා සංස්කාර කර යනවා. අපට මේ ගැන අවබෝධය ලැබෙනකොට පින්නතුනේ රූපේ නිරුද්ධ වෙන අවසන්. අපට මේක දැනෙන මට්ටම එනකොට සංඥා වේදනා කියන මට්ටමට ගිහිල්ලා. හරියට උදාහරණයක් අපි සරල උදාහරණයක් කියමු. දැන් ඔබගේ ගෙදරට කෑම ගේනෝනේ. අපි කියෝනේ දැන් වීටි ගත්තු මොනෑ කියලා. ඒක ඔබ කන මට්ටම එනකොට කොහට ගිහිලද තියෙන්නේ? වීටිගේ පොතු ටිකක් නැහැ. තවත් දේවල් තයින් වෙලා තව දේවල් එකතු වෙලානේ දැන් මේ තියෙන්නේ. හැබැයි වී වලට විතරක් අපි ආසා කරන්නේ නැහැ. මේ අවසාන කෑම බවට ඇවිල්ලා ඔබගේ දිවට රස ලැබෙනකොට ඔබට රස ලැබෙන්නේ අර වී ඇටවලද? හැබැයි වියටෙන් බහැර දෙයක් කියලා කියන්නත් බෑ. ඒක ඒ මොහොතේ තිමිච් එක වෙනස් වෙලා වෙනම තත්ත්වයක දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔබ කනකොට ඔබ කියන්නේ මං කනේ වියට කියලා නේ. දැන් මේ රූපේ ඔබ දකිනකොට ඔබට අවධානය එනකොට අවබෝධය ලැබෙනකොට ධර්මානුකූලව කියන්නේ රූපයයි ඔබ අත්විඳින්නේ කියලා. ඒක හරියට කෑම කල රස දැනෙනකොට මම බී ටිකක් කනවා කියලා කියනවා වගේ. ඒක පරිණාමයටපත් වෙලා වෙන වෙනම ගිහිල්ලා සංඥා වේදනා මට්ටමට ඇවිල්ලා තමයි අපට දැනෙන්නේ. ඒකත් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවයක්. මේ ඔක්කොමගෙම පින්නතුනි අපි තාම බාහිරට ගිහිල්ලා ඉන්නේ. අපි මේ හිතන්නේ බාහිරේ කියලා බාහිරට ගියෝතින් පින්නතුනි මේක පේන්නේ බාහිරේ කියලා හිතුවොත් එහෙම තමයි අපි හිතන්නේ නේ. මල පේනකොට මල මේ බාහිරයි තියෙන්නේ. මේ හාමුදුර පිට මේ ෆෑන් එක පිට මේක කියලා බාහිරින් ගත්තු ගමම පින්නතුනි බෝනස් ටිකක් හම්බ වෙනවා. මොනද බෝනස්? ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මොනවද ඒ? ජාති, ජරා, ව්‍යාධි, මරණ. ලාම්පු දැල්ලට පනින්න කලාමැදිරිය හෝ සතෙක් පනිනකොට අනේ මට පහන් දැල්ල විතරයි ඕනේ පිච්චෙන නම් බෑ කියලා කිව්වොත් වෙනවද ඒක? ලාම්පු දැල්ලට ආසා කළොත් පිච්චීම නොමිලේ සපයනු ලැබේ. පින්නතුනි අපි ලෝක සත්වයාම බුදුදහම වෙනස් වෙන්නේ අනිත් දහම් වලින් මේකයි. බුදුදහම අනිත් සියල්ලක්ම පිටතට හොයාගෙන යනවා. බුදුදහම කියලා කියන්නේ අපි කණ්ණාඩි ළඟට යනවා වගේ. ඒ බාහිර දර්පණයක් ඕනේ නැත්නම් අපිට රූපේ පේන්නේ නැහැ. දැන් බුදුහාඳුර ගැන මේ ඉමේජ් එක ආවේ රූපේ දැකලා. භෞතික සතර මහා භූත වලින් නිර්මාණය වෙච්ච එකක් තියෙනවා. අපි ඒව මුලදී මේකේ සතර මහා භූත රූප බලන රූප කලාප බලනවා. හැබැයි රූප කලාප බලන්නේ මේක මේ තත්පරයට මෙච්චර ගානක් කැඩලි මිදලි යනවා කියලා දකින්න නෙවෙයි. ඒක දැක්කට අනිත්‍යතාවය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම බුදු වෙන්න ඕනේ විද්‍යාඥයෝ. ඇටම් එක බෙදපු විද්‍යාඥයෝ එහෙම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් කළ බලපු කෙනා එහෙනම් බුදු වෙන්න ඕනේ. එයාම සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. ඒ පින්නතුනි විපරිණාමයේ විතරයි තේරුම් ගත්තේ. විපරිණාමයේ නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. විපරිණාමය කියන්නේ එක මොහොතක දෙයක් ඊළඟ මොහොතට වෙනස් වෙන එක. ඒක වෙනස් වීම දැක්කට දුක තේරුම් ගත වෙන්නේ නැහැ. දැන් මේ ශබ්දය මේ මොහොතේ හටගත්තයි කියන එකයි. අනේ මේ ඇඟිල්ල කැඩලා යනවා, බිඳලා යනවා, මේ මගේ කනත් කැඩලා බිඳලා යනවා, මම මැරිලා යනවා කියන එකයි සමානද? කන්නාඩි ළඟට යනකොට ඒ රූපය ඒ මොහොතේ ඇති උනායි කියන අවබෝධයයි කන්නාඩියේ කෑලි කෑලි වට කවදා හරි බිඳල යනවා, කන්නාඩි ඉස්සරහින් පුද්ගලයාක් කවදා හරි පොළොවට දූවිලිල යනවා කියන සිහි කිරීම සමානද? මේ කියන එක තේරෙනවද? දැන් අපි කන්නාඩි ළඟට යනවනේ, මොන බලන්න. කන්නාඩි ළඟට යනකොට ඒ මොහොතේනේ රූපේ නිර්මාණය වෙන්නේ. අපට අවබෝධයක් තියෙනනේ මේ මොහොතේ නිර්මාණය වුණා කියලා. අන්න ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. නැත්තම් කණ්ණාඩිය කැඩිලා යනවා, කණ්ණාඩි ඉස්සරහා ඉන්න කෙනා මැරිලා යනවා කියලා බැලුවට අනිත්‍යතාවය තේරුම් ගත වෙන්නේ නැහැ. දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙන මාර්ගය තමයි අස්මින් සතිදං හෝති, අස්මින් අසතිදං හෝති කියන මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තය තේරුම් ගන්නට ඕන. අපට රූපයක් දකින මේ මොහොතේ මේ ඇස රූපය ආදී මේ කරුණු ඇති වෙලා පංච උපාදාන ස්කන්ධය මේ මොහොතේ හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගත්තු කෙනා බාහිර රූපය යා නැහැ කියන්නේ නැහැ. රූපය නැහැ කිව්වොත් අන්තිකට යනවායි. රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුදහමෙන් එහෙම කියන්නේ නැහැ. කණ්ණාඩි ළඟට යනකොට කණ්ණාඩි රූපය පේනවා. කණ්ණාඩියක් නැහැ කියලා කියන්නේ නැහැ. කණ්ණාඩියක් තියෙනවා. හැබැයි ඒ කණ්ණාඩියේ පේන රූපයක් නැහැ කියන්නේ. රූපයක් පේනවා. හැබැයි ඒ රූපෙත් තියෙන්නේ ඒ මොහොතේට හේතු ටික නිසා ඇතිවෙච්ච සිද්ධාන්තයක් විතරයි. ඒක පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒක තේරුම් ගන්න ඕන එක ක්‍රමයක්. අනිත් දේ තමයි දැන් මේක විදර්ශනාවෙන් බලන විවිධ පැති තියෙනවා. අනිත් දේ තමයි අපි කිව්වා එක ඉන්ද්‍රියකින් එක විට එක අරමුණක් විතරයි තියෙන්නේ. ඒක සමන්ට දැනෙනකොට සංඥා වේදනා පැත්තට ගිහිල්ලා ඊළඟ කාරණේ තමයි එක ඉන්ද්‍රියකින් බලන දේ අනිත් ඉන්ද්‍රියත් එක්ක එකට ගැට ගහන්න බෑ. දැන් අපි හිතන්නේ දැන් මේ බෝතලේ තියෙනවා. මේ බෝතලේ මං එහෙන් දැක්ක දැන් යනකොට අල්ලන්නේ මේකයි කියලා. නේද සාමාන්‍යයෙන් අපි හිතන්නේ? එහෙමයිනේ. ඒක සම්මුති ලෝකේ හරි. සම්මුති සත්‍ය තුල හරි ඒක. බොරුවක් නෙවෙයි. ඒ සම්මුති සත්‍ය තුල තමයි ලෝකේ තියෙන්නේ. ලෝකේ නීති රීති ඔක්කොම තියෙන්නේ ඒත් එක තමයි. හැබැයි පරමා සත්‍යයට යනකොට මේ ඇසෙන් දකින්න එක ඇසීමට ඇසෙන් දකින්න එක වර්ණ මාත්‍රට විතරයි අවසන් වෙන්නේ. අල්ලනකොට අහු වෙන්නේ මොකද්ද? අහු වෙන්නේ සතර මහා භූත රූප. දැන් උදාහරණයක් කියන සරලම උදාහරණයක් වතුර බේසමක් ගමු. වතුර බේසම අපි වතුර බේසමට එබෙනවනේ. එබෙනකොට අපට පේනවනේ අපේ අපේ සෙවනැල්ල පේනවා, මූණ පේනවා. ඒ පේන මූණ පුළුවන් අල්ලන්න? අල්ලන්න බෑ. ඒ පේන මූණ පුළුවන් ගනුසුමද බලන්න? ගනුසුමද බලන්න බෑ. ඒ පේන මූණේ රසියක් බලන්න පුළුවන්ද? රසියක් දැනෙන්නෙත් නෑ. ඒ පේන රූපේ හඬක් තියෙනවද? වතුර හොල්ලනකොට වතුරේ හඬ එවි. නමුත් රූපේ හඬක් එන්නේ නෑ. තනේ කරම පිනතුනි ඒ වර්ණ මාත්‍රයේ ඇසට විතරමයි. ඒක අනිත් ඉන්ද්‍රියන් එක ගැට ගහන්නේ අපි අවිද්‍යාව නිසා. දැන් අපිට හිතෙනවා මේක දැන් පොඩි කාලේ ඉඳන් අපි හැමෙන්නේ පුරුදු නැහැ. බෝලයක් අතර දුන්නම බෝලේ බැලුවා, බිම ගහලා බැලුවා, කටරත් බැලුවා, සද්දෙත් බැලුවා, ඇඟෙත් අල්ලලා බැලුවනේ. ඉන්ද්‍රියන් ඔක්කොමගේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කළා තමයි ඉගෙන ගන්න අපි. ඒත් අපි හිතන්නේ මේ එකම තමයි ඔක්කොම ටික වෙන්නේ කියලා. නමුත් ඒ ඉන්ද්‍රියන්ගෙන් කාර්ය සම්පූර්ණයම වෙනස්. අපි එක ඉන්ද්‍රියකට ඔක්කොම ටික බඳිනවා. දැන් කෙනෙක් බැන්නොත් Tamanට හඬ මෙතනින් ආවේ. දැන් මේ හඬ වගේමයි. මේ හඬ වගේමයි කටෙන් පිටවන වචනය. හැබැයි මේ හඬ ආවයි කියලා හඬට මේ අතර බනින්නේ නැහැ අපි. හැබැයි කටෙන් කවුරුරි බැහනොත් මොකද වෙන්නේ? ඔව් අපි ඒ හඬ මෙයාට අයිති කරනවා. මේ අහවලා තමයි බැන්නේ මට. ඒ බැනපු කෙනා මේ වගේ කෙනෙක් ඔක්කොම ටික එකට බඳිනවා. බැන්නට බැඳගත්තට පස්සේ ලෝභ දේශ මොහ දුරු කරනවා කියන එකක් වෙන්නේ. ඒක අතරින් පාලනය කරන් ඉන්න පුළුවන්. හැබැයි සසර ගමන නවතින්නේ නැහැ. කින් සුකෝපම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රේ ලස්සන උපමාවක් තියෙනවා. උපමාව මොකද්ද? එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරයේ තාපයෙන් බැඳලා තියෙන වටේ. ඒ නගරයට ඇතුල් වෙන දොරටු හයක් තියෙනවා. ඒ නගරයේ මැද හතරමං හන්දියේ ඉන්නවා නගර හිමියා. නගරයේ අයිතිකාරයා. ඒ දොරටු හයේ ඉතාම ශක්තිමත් නුවණැති දොරටු පාලෙන් හය දෙනෙක් දාලා ඉන්නවා. එක්තරා දූතයෝ දෙන්නේ යම්කිසි සිද්ධියක් වෙච්ච සිද්ධියක් අරගෙන සැබෑ පුවතක් අරගෙන මේ ගේට්ටුවෙන් ඇතුළට යනවර නගර හිමියට කියන්න. නගර හිමියට මේ ප්‍රවෘත්තිය කියලා නැවත යා ගිහිපු මාර්ගයේ මෙලියට ඇවිල්ලා පිටවෙලා යනවා. මතකද මේ සිද්ධිය? නගරයක් තියෙනවා. ඒ නගරේ තාපයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. ඒ හය ළඟ මුරකාරයෝ දාලා ඉන්නවා. තාම දක්ෂ නුවණැති මුරකාරයෝ ඉන්නේ. නගරේ මැද හතරමං හන්දියේ නගර හිමියා වාසය කරනවා. මේ උපමාවෙන් කියන්නේ පිළිඳ අපේ ජීවිතේ. අර නගරය වගේ තමයි අපේ මේ ශරීරය. ඒ නගරයට ඇතුළු වෙන තියෙන දොරටු හය වගේ තමයි අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හය. ඒ නගරයේ මැද ඉන්න නගර හිමියා තමයි විඥානය කියලා කියන්නේ. හතර මං හන්දිය කියලා කියන්නේ සතර මහා භූත රූප පට ව්‍යාපෝ තේජෝ වායෝ වලට. ඒ නගරයේ ගේට්ටුව ළඟ ඉන්න මුරකාරය තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ නගරයට ඇතුළට පණිවිඩය අරගෙන යන දූතයෝ දෙන්න තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. හරියට පින්නතුනි ඇසෙන් දකින රූපය හරියට සමත විදර්ශනා නැමැති නුවණින් ඇතුළු නොතින් දක්ෂ මුරකරුවා හරහා ඇතුළු නොතින් ගිහිල්ලා හිතට ගිහිල්ලා විඥාණයට කියනවා සැබෑ සිද්ධිය කියනවා. සැබෑ සිද්ධිය කියන යන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරියට සැබෑ සිද්ධිය කිව්වොත් විඥානේ නැමැති නගර හිමියා එක තේරුම් අරගෙන එතනින් නවතිනවා. නමුත් බැරි වෙලාවත් අපි සමත විදර්ශනා නැමැති භූමිය තුල නොහිටියෝතින් සතර සතිපට්ඨානය තුල තමන් නොසිටියෝතින් මොකද වෙන්නේ? අසති අසම්පජඤ්ඤේ නම් තියෙන්නේ මොකද වෙන්නේ? කාමේ බාහිර රූපයක් තියෙනවා කියලා යනකොට ගේට්ටු එකේ නත් අදස්සයි, සතිය නැහැ, සිහිය නැහැ. ඇතුළු වෙනවා, ඇතුළු වෙලා නගර හිමියට අරගෙන යන බොරු ආරංචියක් අරගෙන යන පිට කෙනෙක් ඉන්නවා කියලා අරගෙන ගියොත් මොකද වෙන්නේ? නගර හිමියට සැනසීමක් නැහැ, එළියට අරගෙන එනවා, නවත්තන්නේ ඇදගෙන එනවා එළියට. බාහිර රූපය තුල රඳවනවා. මේක තමයි ලෝක යන ගමන. බුදුදහමෙන් කරන්නේ සම්මා දිට්ඨියෙන් කරන්නේ පිනතුනේ ප්‍රඥාවෙන් කරන්නේ බාහිර රූපයක් දකිනකොටම දන්නවා සිද්ධිය මෙහෙ වෙන්නේ කියලා. කණ්ණාඩිය ළඟට යනකොටම දන්න රූපය මෙහෙ තියෙන්නේ කියලා. කණ්ණාඩිය රූපෙට පුයර ගන්න කණ්ණාඩියට පුයර ගන්නෑ. කණ්ණාඩිය පේන රූපය කොණ්ඩේ පීරන කණ්ණාඩියට පනවද්දි කරන්නේ මේ පැත්තෙන් පීරන. මේ පැත්තෙන් පුයර දාන. හැබැයි කණ්ණාඩිය අහකරන්නේ නැත්නම් කණ්ණාඩියට ඕන. පින්නතුනි බාහිර මුළු ලෝකෙමයි විදර්ශනාව කියලා කරන්නේත් බාහිර රූපයක් තියෙනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලනවා. පින්නතුනි බාහිර රූපයක් තියෙනවා කියලා අනිත්‍ය බැලුවොත් ඒ බලන වෙලාවේදී කෙලස් ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි බුදුදහමේ කියන සැබෑ විදර්ශනාවට ආව වෙන්නේ නැහැ. දැන් බුදු සමයේ කායනුපස්සනාවේ මරණානුස්තිය වඩන කියලා කියනවා. නව සීවතික තියෙනවා. තෙතිස් කුණපේ වඩන කියලා තියෙනවා. සතර මහා බෝධ රූප ධාතු මනසිකාරය වඩන කියලා තියෙනවා. ඒ මුල් අවස්ථාවේදී මේකේ ස්වરૂපය බලන්න අපිට යම් කිසි විදියකට අපිට උපයෝගී කරගන්නවා. ඒක බලන්නෙත් මෙන්න මේ අභ්‍යන්තරයේ තීරුම් ගන්න පහසුවක් සඳහායි මුලදී බලන්නේ. බාහිර රූපයේ ඇතේ කියලා බැලුවොතින් පිනතුණි ඒ ඇතේ කියන එක කැඩෙනවයි බිඳෙනවයි මොකක් කියලා බැලුවත් Taman දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. දරුවෙක් බලන්න. දරුවට හුඟක් ආදරෙන්නේ ඔබනේ. ඒ දරුවා බැරි වෙලාවත් ඔබත් එක්ක අමනාප පෙළ ගියයි කියමු. ඔබ කියන දෙයක් නැහා කීකරු වෙලා වෙන විවාහයක් කළ ගියයි කියමු. ඔබ කියනවා මම ওই දරුවා සම්පූර්ණයෙන්ම හිතින් අත්හැරිය කියලා. ඇත්තටම අත්හැරලා දින්නේ. අත්හැරලා නෙමෙයි පිනු දින්නේ. ඔබ ඇතැම් කලින්ටත් වඩා ඔබ අල්ලගෙන ඉන්නේ. ඔබේ තියෙන සක්කාය දිටි ප්‍රබලත්වය නිසා ඒ ප්‍රතික්ෂේප කරන්නවයි කියලා මල්ලගෙන ඉන්නේ. එනතුනි ඒ අමනාප සිතුවිල්ලෙන්ම ඔබ දරුවා කොච්චර අයින් කළා දරුවට දේපල ටිකක් මුකුත්ම දෙන්නේ නැහැ මං ඔක්කොම අනාථ නිවාසයකට දෙනවා කියලා ලියලා දානවා. ඔබ මැරෙන්නේ දරුවත් එක්ක අමනාපෙන්. ඒ අමනාපයට සුදුසු පරිසරයක ඔබ ඉපදෙන්න. යථාර්ථයේ මේක පින්නතුනි. ඒ නිසා යමකට පින්නතුනි අපි අකමැතියි කියන එක අපි හිතනවා මේ මොහොතේ අපි අකමැතියි කියලා. හැබැයි ඒක විඥානේ බැස ගත්තොත් ඒක හිතින් අයින් වීමක් වෙන්නේ නැහැ එහෙම. ඒ ආසාව, ඒ ద్వේෂය ඕන වෙලාව කිස්මත් වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් එනවා ඒක. අපි දැන් මේ මොහොතේ දෙයකට කැමති නැහැ කියලා කිව්වට අපේ තියෙන සක්කාය දිට්ඨියයි ජීවිත ආසාවයි එක්ක ඕනම වෙලාවක ඒ දේ අපට ඕන වෙන්න පුළුවන්, ඒ දේ හොයාගෙන යන්න පුළුවන්. අපි කලින් උදාහරණයක් කිව්වා. අපි කියමු ලී කැබැල්ලක් තියෙනවා. අසුචි ගෑවිච්ච පණුව වැගිරෙන ලී කොටයක් තියෙනවා. ඔබ කැමතිද මේකට? ඔබට කවුරුහරි අල්ලන්න කියලා දුනොත් ඉතින් අල්ලනවද? මේක තියාගන්න කියලා කිව්වොත් ඉතින් ගෙදර ගිහිල්ලා? ඔබ මේකට කැමතිද? ඔබ මේකට කොහොමවත් කැමති නැහැද? කවදාවත් කැමති නැහැද මේකට? හැබැයි මේ ලී කෑල්ලම ඔබ යම් කිසි දවසක ගඟක ගහගෙන යනකොට ගඟක දැඩි රළපහරකට ඔබ ගහගෙන යනවා. ගහගෙන යනකොට ගඟ අයිනේ තියෙන මේ ලී කොටේ. දැන් තාත්තේ කොහමද? අර ඇඟිල්ලෙන්වත් අල්ලන්න අකමැති වෙච්ච අපි දෑතීම බදා ගන්නවා එදාට. අද අපි පින්නතුනි මගේ මට එපා මං අකමැතියි කියලා අපි අයින් කළ තිබ්බට අපේ අභ්‍යන්තරයේහි අපේ සක්කාය දිට්ඨිය මේ තෘෂ්ණාවේ අනුසය අවිද්‍යාව තියෙනකම් පින්නතුනි අපි ඒව හොයාගෙන යන සූදානම් ලෝකයේ තුල. මෙහෙම විඥානයක් තියෙන්නේ බාහිරට බැස ගත්තොත් පින්නතුනි මේක තියෙන්නේ බාහිරයි කියලා බාහිර පුද්ගලයෙකුට බැඳ ගත්තොත් අපට ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. අපි කරන පින්කම් වලින් අපට සුගතිය යන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. ඔබට දිව්‍ය ලෝක යන්න පුළුවන්. ආයෙ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. දැන් අපි සතරත් එහෙම පින් කළනේ මේ ඇවිල්ලා ඉන්නේ. බය වෙන්න එපා. දැන් මේ අපි වැරදි දෘෂ්ටි එකයි ඉන්නේ මේ කරපු වතුර යාද කියලා එහෙම බය වෙන්න එපා. ඔබට ඔබ හුඟාත් සත්පුරුස අය පින්කම් කරපු අය හොඳ මෞදියම පින්ග ආශිර්වාද ලැබුවා. ඔබට සසර ගමනේදී යම් කිසි රැකවරණයක් තියෙනවා යබගින්. හැබැයි දුකෙන් නිදහස් වෙන මාවතේදී රැකවරණයේ තියෙන්නේ මේ දර්ශනයේ හැබැයි ලෙසම අපි මේ සම්මා දිට්ඨිය ඔස්සේ කල්යාණ මිත්‍රයන් හරහා මේක අපි දැනගත්තොත් මේක දැනගන්න පිනතුණියා තමන්ගේ සිත කය පිළිබඳව අනුපස්නාව යෙදෙනවා. සතර සතිපට්ඨාන යෙදෙනවා. තමන්ගේ කය ගැන, වේදනා ගැන, හිත ගැන, විතරක ගැන, ධර්ම කරුණු ගැන මේව නිතර නිතරම සිහි කරමින් මේවගේ සිහිය පිහිටුවමින් හිත සමාධිමත් කරමින් එයා හැකිතාක් දුරට මෙන්න මේ යථාර්ථ අනිත්‍යතාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. පරිසම්පාදේ තේරුම් ගන්න උත්සාහ මේ ඇති වෙලා නැති වෙලා යන මේ ස්වභාවයේ හැම වෙලාවෙම බාහිර අරමුණු ඔස්සේ ඇති වෙලා නැති වෙලා යන මේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරමින් එයා බාහිරට ඇදෙන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අනාථපිණ්ඩික සිටුතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබ දකින රූපය බාහිර රූපය තුල හිත බැස ගන්න දෙන්න එපා කියලා. දැන් අපි මොනවා හරි දෙයක් ඇහුනොත් ඒ වචනයක් අපි නිතරම බලන රූපයක් එක්කනේ නේද? දැන් ලුණු කිව්වත් බලන්නනේ. ලුණු රසයක් නේ කියලින්මනේ. පේනවද ලුණු? ලුණු නෑනේ පේන්නේ නේ. ලුණු කිව්ව ගම ලුණු කැටියක් ලුණු ගෙදර ලුණු පොල් කොට්ටා හට්ටාරි ඒ කාලේ නයිදින්නේ ලුණු හට්ටිය හරි ඒක තමයි මතක් වෙන්නේ. සමන් පිච්ච මල් සූඳ කියලා කියන්නේ පිච්ච මල් සූඳ කියලා. පිච්ච මලනේ පේන්නේ නේ. පිටතරේ නිතරම මේ තියෙන හිතට එන විතරකත් එක බාහිර රූපයකට අපි බඳිනවා නිතරම. රූප නැතුව අපට ගොඩ ගැස ගන්න බෑ. ඒක තමයි මේ මට්ටමේ ස්වභාවය. නමුත් බාහිර රූපයක් නැහැ කියන නෙමෙයි මේ. බාහිර රූපයක් ඇසුරු කරලා අපට එනකොට මේවා සංඥා වේදනා මට්ටමට ගිහිල්ලා මානසික ක්‍රියාවලියක් විදියට අපට මේක එන්නේ. මේක අපේ දර්ශනය අනුව තමයි මේක තීරණය වෙන්නේ. අපේ සම්මා දිට්ඨිය වැඩි වෙන්න අනිත්‍යතාවය වැඩි වෙන්න අනිත්‍යතාවය පිළිබඳ අවබෝධය වැඩි වෙන්න පින්තුනේ අපි මේ ඇති වෙලා නැති වෙන නිරුද්ධතාවය ගැන දකින නුවණ එන්නෙන්නම වැඩි වෙනවා. වැඩි උනා කියලා පින්තුනේ බය වෙන්නේ නැහැ. රැකියාවට නොගිහිල්ලා ඉන්නේ නැහැ. දරුවෝ දාලා පන්සලට එන්නේ නැහැ. දැනටත් වඩා දරුවන්ට සලකනවා. ධර්මයෙන් සලකනවා දරුවන්ට. ධර්මයේ රකින්න මේ අවබෝධය ලබන්න. මොකද දුකෙන් නිදහස් වෙන තියෙන මේ මාර්ගය වෙන මාර්ගයක් නැහැ. වෙන කෙටි මාර්ගයක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේට අදාළ ධර්ම දේශනා පුළුවන් තරම් අහනවා. සංයුත්තනිකාය, අභිසමය සංයුත්තය, කන්ද සංයුත්තය, ධම්ම සංගණී, අභිධර්ම ග්‍රන්ථ පුළුවන් තරම් අධ්‍යයනය කරන. හැබැයි තමන් නිතරම නියම බුද්ධ වචනය තේරුම් ගන්න උත්සාහයක් කරනවා. පශ්චාත්කාලීන මත බුදුදහමට එකතු වෙච්ච පශ්චාත්කාලීන මත වලින් නියම බුදුදහම තේරුම් වෙන් කළ හඳුනා ගන්න ඔබ එන්නෙන්නම දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නට ඕන. නැති වුණොත් අපිට වරදිනවා. පිනතුනි මෙන්න මේ අවබෝධය තමයි සම්මා දිට්ඨියෙන් කල්යාණ මිත්‍රාසනයෙන් අපට ලැබෙන පිනතුනි මේ මොහොතේ ඇතිවෙල නිරුද්ධතාවයක් කියන ඒ දර්ශනය අපි හිටියොත් පිනතුනි බුදුහාමුදුරු දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. මෙන්න මේ සීහා නුවණ තියෙන සතර සතිපට්ඨානේ නැමැති පියාගේ විශේෂය ඔබ හැසිරෙනව නම් එදාට බාහිර කිසිම කෙනෙකුට ඔබේ තියෙන මානසික සතුට පැහැරගන්න බෑ. බාහිර රූප වෙනස් කළා, ශබ්ද වෙනස් කළා, ඔබ කේන්ති ගන්න බෑ. කේන්ති ගන්නව නම් දකින්නෝ කණ්ණාඩි වගේ තමයි දකින්නේ. බාහිරයකට කේන්ති ගන්නව නම් කණ්ණාඩියේ මූණ කේන්ති ගිහලා නම් මොකද්ද වෙලද? දෝෂාරෝපණය කරන්නේ කණ්ණාඩියටද? මේ පැත්තේ මූණ හදාගන්න තමයි. කණ්ණාඩියේ මූණ මේ කොණ්ඩේ අවුලලා කියලා කණ්ණාඩියට ගැහුවොත් මොකද්ද වෙන්නේ? මූණ බලන්නේ කන්නේ නැති වෙන්නේ අන්තිමට. පින්නතනි ඒක බල බල මේ පැත්තයි හදන්නේ. බාහිරින් රාග දේශ එනකොට දකින්නම බාහිරින් නෙවෙයි එන්නේ, තමන් බලන බැලමනුව එන්නේ. වර්ණ මාත්‍රේ විතරයි, ශබ්ද මාත්‍රේ විතරයි දුන්නේ. ඒකට තමන්ගේ සංයෝජන ටිකෙන් මේ හදාගත්තු දේවල් ටිකක් කියන එක තමන් දකින්න වෙන්නේ. දකින්න දකින්න තමන්ටම තමන්ගෙන ලැජ්ජාවක් හිතෙනවා. අයියෝ මං රැවටුණේ මගේම හිතට නේද, මගේම මේ මිත්‍යා දෘෂ්ටියට නේද මං රැවටිලා දැන් මේ දුක් විඳිනේ කියලා තමන් ගැන එන්නේ නම් තමන්ට සංවේගයක් හටගන්න. ඉක්මනටම මේ දහම රකින්න ඕන. ඉක්මනටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉක්මනටම බාහිර කෙනෙකුට මාව පාලනය කරන්න බැරි මට්ටමට තමන්ම තමන්ට පිළිසරණක් කරගන්නෝ, තමන් ධර්මයේ පිළිසරණක් කරගන්නෝ කියන තත්ත්වයටපත් වෙනවා. මේක තමයි බුදුහාමර දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණානාඤ්ඤ සරණං. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණානාඤ්ඤ සරණං. වෙන කිසිම රැකවරණයක් නැහැ පින්නතුනි. දරුවෝ හිටියට රැකවරණයක් නැහැ. තමගේ ශරීරේවත් ඇත්තරම තමන්ට රැකවරණයක් නැහැ. අපේ ශරීරේවත් අපට සලකන්නේ නැහැ. අපි මෙච්චර සලකපු ශරීරය දුරවල වෙලා කලන්තයක් හැදෙනකොට අනේ මෙච්චර කැම බීම දීලා තියෙන, මෙච්චර විටමින් දීලා තියෙන කෙලින් ඉන්නේ කියලා කිව්වොත් ඉන්නේ තමන්ගේ ශරීරේවත් තමන්ට සලකන්නේ නැහැ. මරණයටපත් වෙද්දී අනේ මම මෙච්චර පින්කම් කළා තියෙන මැරෙන්න එපා කියලා බෑ පින්නතුනි. ඒ මරණ මොහොතේදී පින්නතුනි මරණයෙන් අපට ජය ගන්න පුළුවන්, මරණේ ජය ගන්න පුළුවන්. ඒ මොහොතේ තමන් මැරෙන කෙනෙක් නෙවෙයි, හේතුඵල ධර්මක සිද්ධාන්තය දැකීමෙන් මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ලෙඩ වෙද්දී තමන්ට ලෙඩ වෙනවා කියන ආකල්පයෙන් වැරදි මිත්‍යා සංඥාවෙන් දුර වෙලා තමන් නියම සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ශරීරයට ප්‍රතිකාර කරන්න පුළුවන්. ශරීර වේදනාව තමන්ට දැනෙන්නත් පුළුවන්. හැබැයි ඒ වේදනාව තමන්ගේ කියලා හුගන්නේ නැහැ එදාට. වේදනාව නොදෙනි අරින්නේ නැහැ. මේක මේ සිහි මූර්ජා කිරීමක් වෙන්නේ නැහැ මේකෙන්. පරිදහා දෙනුම් ගන්න එපා. වේදනාව දැනෙනවා යාට. එයාට නමුත් පාදේ වේදනාව නෙවෙයි ඔහුට දැනෙන්නේ. ඔහු ස්පර්ශපත්යෙන් හටගත්තු වේදනාවයි දකින්නේ. ඔහු ඒක ප්‍රත්‍යය නිතරම දකින්නේ. ඒ අදාළ තැනට දොස් කියන්නේ යන්නේ නැහැ. දැන් අපි නිතරම දොස් කියන්නේ පුද්ගලයන්ට, තැන් තැනට, ඒ දේවල්ට. බුදුදහමේ පුද්ගලයන්ට දෝෂ ආරෝපණය කරන්නේ නැහැ. බුදුදහමෙන් නිතරම හේතු අය බලන්නේ. ඒ හේතුව නැති කරන්න යන්නේ නිතරම. අපට දුකක් ඇති වෙනවා නම් ඇතිවන්නේ ඇයි? අපි මේ අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගත්තු නිසා, අසුභ දේ සුභ හැටියට ගත්තු නිසා, දුක් දේ සැප හැටියට ගත්තු නිසා, අනාත්ම දේ ආත්ම හැටියට ගත්තු නිසා. ඒ දේ පිළිබඳව සැබෑ සත්‍ය තේරුම් ගත්තට පස්සේ පිනතුනේ එදාට අනිත්‍ය දුක් අනාත්ම කියන එක අපේ යාළුව හොඳම යාළුව. දැන් අපේ පරම හතුරුනේ පින්නතුනි. අනිත්‍ය දුක්ඛනාත්ම තේරුම් ගත්ත දවසට විරාගී මනසෙන් මේ දේශ බලන ඒ ජීවිත අත්දැකීම බවට පත් වෙනවා. ඒ අනිත්‍ය දුක්ඛනාත්ම තේරුම් ගත්ත බාහිර පුද්ගලෙක් බිහි වෙන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගත්තට පස්සේ මම ධර්මයේ දානවා, මම අභිධර්මයේ දානවා, මට දැන් චිත්තකාණ්ඩේ සිටි කොක්කෝ මතකයි. දැන් අපි පැත්තක ධර්මයේ පැත්තක දැන්නේ පින්නතුනි. දහමෙන් ඉහලට යන්නේ යන ධර්මයයි අපේ ජීවිතය එකක් බවට පත් වෙනවා. හරියට හුස්ම ගැනීම වගේ වෙනවා. ධර්මයේ හුස්ම ගැනීමයි එකක් බවට පත් වෙනවා පින්නතුනි. තමන්ගේ ජීවිතයම ධර්මයේ බවට පත් වෙනවා. නිතරම වෙනස් වීම දකින්න එකම ජීවිතේ බවට පත් කරගන්නවා. පින්නතුනි මෙන්න මේ ඔස්සේ බුදුහාමුදුර දේශනා කරනවා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් මෙන්න මේ කරුණ ලැබෙනකොට බුදුහාමුදුර දේශනා කරනවා කොසරයතුමාට, එහෙනම් රජතුමනි ඔබ මෙන්න මේ කල්යාණ මිත්‍රත්වයන් ලැබීම කියන කාරණේවත් ඔබ හික්මෙන්න, ඔබ හික්මෙනකොට ඔබ අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. අප්‍රමාදී වෙනවා කියන්නේ මොකටද? අප්‍රමාදී වෙනවා කියන්නේ පින්තුණි සිහියෙන් ඉන්නවා කියන එක, සතිය. ප්‍රමාදය කියන්නේ අසිහිය කියන එක, සිහිය නැතිකම. අප්‍රමාදය කියන එකෙන් හිතන්නේ හුඟක් වේගෙන් හුඟක් වැඩ කිරීම කියලා. එහෙම නෙවෙයි. ඈ සිහියෙන් පිනවතුන ඔබ නිදියගෙන හිටියත් ඔබ අප්‍රමාදී වෙන්නේ. අසිහියෙන් හුඟක් වැඩ කරන කෙනා ඒත් එයා ප්‍රමාදෙන් ඉන්නේ. සිහියෙන් ඔබ බුදියගෙන හිටියත් කමන්නේ. ඔබ ඒත් නිවන පැත්තට හිස දාලා ඔබ ඉන්නේ. ඒ නිසා පින්නතුනේ හැම වෙලෙම මෙන්න මේ සිහිය සහ නුවණ කියන දෙක තුල ඔබ ඉන්නව නම් බුදුහාම දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරත ඔබ පියාගේ විශේෂ හැතරෙන්නේ. කවුද පියා? බුදුරජාණන් වහන්සේගේ භූමිය තුල ඉන්නේ. You are living in the land of the Buddha. Whenever you are living with mindfulness. යම් කිසි වෙලාවක සිහිය සහ නුවණ දෙකෙන් ඔබ අයින් වුණා නම් අපි කොහෙද ඉන්නේ? We are living in the land of the Mara. මාරයේ භූමිය තුල ඉන්නේ. ටිකෙන් ටික පින්නතුනේ හැම මොහොතකම සතිය සහ සම්පජඤ්ඤය දිනු කරන්න, සිහිය නෝන දිනු කරන්න, සම්මත විදර්ශනා දිනු කරන්න. ටිකෙන් ටික ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ භාවනා කොස්සේ පිනතුනේ හැම මොහොතෙම ටිකෙන් ටික හිත දිනු කරන. ඒ සමාධිමත් කරන හිතින් මෙන්න මේ අනිත්‍යතාවයේ දකින මනසක් පුරු කරගන්න. සමතේ වැඩිම පිනතුනේ ලස්සන ඇඳුම් අඳිනා වගේ, පිරිසිදු ඇඳුම් අඳිනා වගේ. ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍යතාවය මෙනෙහි කරන එක පිනතුනේ ලෝකේ වටිනාම ඩයමන්ඩ් එක තමන් කරේ දාගත්තා වගේ. සමතේ දර්ශනා දෙක, සමතේ කියන්නේ ලස්සන ඇඳුම් අඳින වගේ පිළිසිදු. ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍යතාවය බලන එක ලෝකේ වටිනාම දියමන්තිය තමන් පැනඳගෙන ඉන්න වගේ. මේ දෙක සඳහා කාලය වැඩි කරන්නේ සඳහා රජතුමාට කියනවා, රජතුමනි මෙන්න මේ නිසා ඔබ කල්‍යාණ මිත්‍රත්වයේ හික්මෙන්න, අප්‍රමාදී භවයේ හික්මෙන්න. එහෙම ඔබ හික්මෙනකොට ඔබගේ අනිත් ඇමතිවරුත් මේ ඔස්සේ යනවා. ඔබගේ අන්තපුරේන කාන්තාවරුත් මේ ධර්මය රකින්නවා. ඔබගේ ඉන පාබල සේනාවත්, ඔබගේ සිවුරංග සේනාවත් මේ ධහම ඔස්සේ යනවා. ඔබගේ ඥාති මිත්‍රාදීනුත්, රටවැසියනුත් මේ ධහම ඔස්සේ අප්‍රමාදීව කල්‍යාණ මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා සඳහන් කළා. මේකයි පිනතුනේ කල්‍යාණ මිත්‍ර සූත්‍රයේ. පිනතුන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙන්ම දැන් අපි දැන් ඉන්න මේ කායික මට්ටමේදී එහෙම තමයි විග්‍රහ වෙන්නේ. හැබැයි ඒක හැමතලෙට මේක අදාළ නැහැ. දැන් අපි කියමු දැනෙන්නේ නැහැ කියන කතාව කිව්වේ නැහැ ඇත්තෙන්ම. දැන් අපි මේ ස්නායු පද්ධතිය හරහා මොලේ තියෙනවනේ, මොලේ මේ සෛල තියෙනවනේ, එහෙම වුණොත් තමයි හිතට යන්නේ කියලා අපි කියන්නේ. දැන් මේ ශරීරයේ තියෙන මට්ටමේදී ඇත්තෙන්ම අපි මව් කුසට පිළිසඳ ගන්නකොට මව් කුසේ විඥානය පිළිසඳ ගත්තේ මව්පියන්ගේ එක්වීමෙන් දින කීයකට අනතුරුවද? මව්පියන් එක්වීමෙන් සතියට අඩු කාලයකදී තමයි විඥානය මව් කුසට බැසගන්නේ. විඥානය මව් කුසට බැසගන්නේ මව්පියන් දෙදෙනාගේ එක්වෙලා ඒ ශුක්‍රාණු ආදී ඒ කොට එකට එකතු වෙලා දවස් 7කට කලින්. දවස් 7කට කලින් ඒක නොවුනොත් ආ එකතු වෙන්නේ නැහැ. විඥානය සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ. ප්‍රශ්න නෑ, කලින් ප්‍රශ්නේ මම කියන්න යන්නේ. ඒකට උත්තර දෙල ඉවරුනේ නෑ. එතකොට මම කියන උත්සාහ කළේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ස්නායු පද්ධතිය ඔහොම තියෙනවනේ මේ ඔස්සේ තමයි යන්නේ කියලා. ඒක විද්‍යානුකූලව කියන සිස්ටම් එකක් තියෙන එක හරි. හැබැයි ඒක අනිවාර්ය සිද්ධාන්තයක් වෙන්නේ නැහැ. විඥානයේ මෞකුසට බැස ගන්න අවස්ථාවේ මොලයක් වර්ධනයක් තියෙන්නේ නැහැ. මොලයක් වර්ධනය නැතියා ඒත් පේන ඉතාම සියුම් සෛලය ඇහැටවත් නොපෙනෙන මට්ටමෙන් තමයි විඥානයේ සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙන විඥානය තුළ දැන් තියෙන සියලුම හැකියා ටිකත් එක්ක තමයි කර්ම බීජය තිබෙන්නේ. එහෙම වර්ධනය වෙල ටිකෙන් ටික ආපු ජීවිතයක් තමයි අපිට මේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර සත්‍යයන් මේ විශ්වය තුළ ඉන්නවා ඒ ඇයට මේ භෞතික ශරීරය නැහැ. දැන් අපේ ඇස් මට්ටමට පේන්නේ නැහැ. අරූපාවචර බ්‍රහ්මලට යනකොට සමහර සත්‍යයන් තියෙනවා විඤ්ඤා ඇත්තෙම භෞතික ශරීරයක් නැහැ. මානසික මට්ටමින් විතරක් ඒ තලවලදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් වතුර ටිකක් ගන්න. මේ වතුර ටික ලික්විඩ් එකක් වශයෙන් තියෙන කොටයි මේකට බෝතලයක් ඕනේ. මේ වතුර ටික මයිස් කැටයක් කරොත් බෝතලයක් අවශ්‍යද? බෝතලයක් අවශ්‍ය නැහැ. මේක වාෂ්ප වෙනකොට පේන්නේවත් නැහැ. අන්නේ වගේ තමයි අපේ ශරීරය මේ භෞතික මට්ටමේ මේ කාමවචර මට්ටමේදී මේ ස්නායු පද්ධතිය සහ මේ අදාළ කාර්යයන් ටිකක් ඕන. හැබැයි ඒත් කියන්නේ හැම මොහොතෙම සිතිවිලි ගන්නෙ මේ හරහයි කියලා. මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා අපට මූලික සංජානනෙ විතරයි ලැබෙන්නේ. ඒ පිළිබඳව අවබෝධය ලැබෙනකොට ඒක සම්පූර්ණ මනසට ගිහිල්ලා මනෝ විඥාන ධාතුවෙන් තමයි තේරුම් ගන්න. තේරුම් ගන්න මොහොත වෙන විට මේ සියලුම සිස්ටම් එකක් මක්‍රී වෙලා. ඒක නිරුද්ධ වෙලා. ඒකේ කාර්යභාරය අවසන් වෙලා. අපි යමක් පිළිවෙල ඒකේ වේගවත් බව නිසා අපට පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් යමක් තේරුම් ගන්න මොහොතේදී තේරුම් ගන්න මොහොත වෙන විට අර බාහිර කරුණ වලින් කරපු කාර්යභාරය අවසන් වෙලා. ඒ නිසා තමයි යම් කිසි කෙනෙක් බ්‍රේන් ඩෙත් එක වෙල හිටියද මොළේ අක්‍රිය වෙල ඉන්න ඉන්නෝනේ සමහර අය. මොළේ අක්‍රිය වෙල හිටියට එයා මිය ගිහිල්ලා නැහැ. එයා මිය ගිහිල්ලා නැහැ. එයා ඇත්තෙන්ම කලින් ගත්ත අරමුණුත් එක්ක එයා ඉන්නවා. එයාගේ හදවත වැඩ කරනකම් එයා මිය ගිය කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. යන්ත්‍ර වලින් වැඩ කළත් එයාගේ හදවත වැඩ කරන කම්ම එයා මලමිනියා කියලා කියන්නේ. එයාගේ කොණ්ඩේනවා, එයාගේ මහමෙන් මේ ගඳ ගහන්නේ. එයා ජීවත් වෙන කෙනෙක් තමයි. එයා කලින් ගත්ත අරමුණු ටිකෙන් එයා ඉන්නවා. ඇත්තෙන්ම මේ මොහොතේ අපි යමක් ගැන අවබෝධය ලබනකොට ඇත්තෙන්ම අර මුල් කරුණවල කාර්යභාරය අවසන් වෙනවා. දැන් අපට වේගෙන් ඈතක හඬක් ඇහෙනවා කියමු, හඬක් හරි ආලෝකයක් හරි පේනවා කියමු. හඬ නිකුත් වෙලා හුඟක් වෙලා ගියාට පස්සේ මෙහාට එන්නේ නේ. වෙලාවක් තියෙනවා. දැන් අර පරීක්ෂණ තියෙන තියෙනවනේ නේ. අර ඈතට පිට වෙනව බලලා පරීක්ෂණ කරලා තියෙනවනේ. ඇත්තෙන්ම තත්පර ගානක හරි වෙනසක් තියෙනවා. මෙතනත් එහෙම තමයි. මේ ඇසෙන් රූප වර්ණ මාත්‍රය දැකලා මේක මේකයි කියලා හඳුනා ගන්න මට්ටම වන විට මේ ස්නායු පද්ධතියදී මේ සියලුම වල කාර්යභාරය අවසන් වෙනවා. හැබැයි ඒකත් කියන්නේ හැම වෙලාවෙම මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වෙම අවශ්‍යයි කියලා කියන්නේත් නැහැ. එහෙම අවශ්‍ය නොවන එක එක මට්ටම් තියෙනවා එක එක සත්‍යයන්ගේ. අනිත් එක විඥානය කියන කාරණය, විඥානය කියන එක කලින් තිමිච්ච දෙයක්වත් ශරීරයක් තැනක රැඳෙන දෙයක්වත් නෙවෙයි. ඒ මොහොතට මේක ශක්තියක්. දැන් විදුලිය කරන්ට් එක යනවා නම් විදුලි ශක්තියක තියෙනවා. ඒක පේන්නේ නැහැ. බාහිරට අපට ඔප්පු කරන්න නම් ඔප්පු කරන්න ඕනේ. ඒකට ලයිට් එකක් දාලා හරි යම් කිසි ක්‍රියා උපකරණයක් හරි ක්‍රියාත්මක වෙන විදිහෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේ තමයි අපි ඇස් දෙක පිය ගහනවා නම් අපි රූප දකිනවා නම් මේ කියන්නේ විඥානේ තියෙනවා කියලා මේ කියන්නේ. ඒතර විඥානයේ තැනක ස්ථිරවම තැම්පත් වෙන ස්ථිර දෙයක් නෙවෙයි. ඒ මොහොතට ඉන්ද්‍රිය බද්ධ වෙති වෙන දෙයක්. ඒ මොහොතේ ඇති වුණා, ඒ මොහොතේම නිරුද්ධ වුණා. ඒ සිත තනියම ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතට සිතුවිලිත් එකයි යන්නේ. දැන් සංඥා සංකාර දැන් කෙටියෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පහම එක විතරයි මේ තලයේදී ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අභිධර්ම විදිහට සිතක් පහළ වෙනවා නම් සබ්බචිත සාධාරණ චෛතසික කියලා අපි කියනවා. පස්ස වේදනාදී සංස්කාර සිතවිලිත් එකට ඒ හතත් එකටම පහළ වෙනවා. ඒවත් කලින් තියලා පහළ වෙන දේවල් නෙවෙයි, ඒ මොහොතට හේතු සහිතව පහළ වෙන දේවල්. ඒ මොහොතේ ඇති වෙනවා, ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. මෙවැනි ආකාරයෙන් තියෙන සිත හැකිතාක් දුරට මුලින් අකුසලයෙන් මුදවලා කුසල දහම් තුළ දිනු කිරීමත්, ඊළඟට අනිත්‍යතාව පිළිබඳ අවබෝධයෙන් සමතය පිළිබඳව හිත එක්තැන් කරමින් මේක නුවණින් බලලා ඒ සිත ඇතිවන ජීවිතයම තේරුම්ගෙන හැම මොහොතෙම ඇතිවන නිරුද්ධ දිට්ඨේ දිට්ඨමත්සං කියලා සියා සඳහන් කරන විදිහට යමක් දැක්කනම් ඒ මොහොතේ ඒක හටගත්තා, ඒක නිරුද්ධ වුණා, ඒ ඉන්ද්‍රියෙන් විතරක් ක්‍රියාත්මක වෙන මට්ටමට ජීවිතය පත් කිරීම තමයි රහත් භාවය කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ යමක් දකිනවා නම් ඒ මොහොතේ අලුතෙන්ම හටගත්තු දෙයක්. රහතන් වහන්සේ හරි උත්හාඳුර අම්ම බලන්න ගියා. අම්මට කියලා බණක් කිව්වා. බුදුරජාන් වහන්සේත් මවට ධර්ම දේශනා කරන්න ගියා දිව්‍ය ලෝකෙට. අපි අම්ම බලන්න යන්නේ කොහොමද? අපි අම්ම බලන්න යන්නේ අර අන්තිමට දැකපු අම්ම බලන්න තමයි අපි යන්නේ නේ. අර බලු පැටිය කන්න ළඟට යන්නේ කොහමද? අර කලින් බලු පැටිය බලන්න යන්නේ නේ. බලන්න ගියත් එයාගේ තියෙන මිත්‍යාව නිසා වුණත් බලන්නේ ඒවලේ පිහිටන කණ්ණාඩි රූපය. ඇත්තෙන්ම අපි අම්ම බලන්න යනකොටත් ඕකම වෙන. අම්ම බලන්න යන්න ඕනේ අම්ම ගැන හිතන්න පුළුවන්, අම්මගේ රූපයක් දකින්න පුළුවන්, අම්මගේ හඬක් අහන්න පුළුවන්, ඉන්ද්‍රිය හයෙන් මොකක් ගත්ත කියලා කියන කණ්ණාඩි ළඟට ගියාගෙන. ඒ මොහොතට ඒ ඉන්ද්‍රිය සක්‍රිය වුණා. ඒ කියන්නේ මේ පංච උපානස්කන්ධය ඒ මොහොතට හටගත්තා, ඒ මොහොතට නිරුද්ධ වුණා කියන එක. මේ පිළිබඳ අවබෝධය ලබන්න පින්නතුනේ බාහිර රූපයක ශබ්දයක අපේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙලා මේ පැත්තෙම ඇති වෙලා නිරුද්ධ වෙන එක මේ පැත්තෙම දකින හුරු වෙනවා. මෙන්න මේ හුරු කිරීම වැඩ කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. ඇත්තෙම එවලේ නැතුණා කියලා හිතුවත් ඇත්තෙම තාම අපි අවිද්‍යාව ඉන්නේ. දැන් මේ මොහොතේ සිටින සිතුවිල්ලත් මේ මොහොතේ හටගත්තු සිතුවිල්ලක් කියන එක අපි දකින්න ඕන. ඇතැම් විට අපි එතන එක නිරුද්ධ වුණා මෙහෙ තියෙනවා කියලා ගන්නවා ඇතැම් විට. ඒත් අපි නියම දර්ශනයට ඇවිල්ලා නැහැ. දැන් අපි හිතන් ඉන්නවා බාහිර ඔක්කොම මේ වුණත් තාම මෙහෙ තියෙයි කියලා හිතන් ඉන්නේ නේ. හිතේ තියෙනවා බාහිර නම් ඔක්කොම නිරුද්ධල ඒ වුණත් පින්න තුනේ මෙතන තියෙයි කියලා හිතුවනම් ඒත් අපි තාම දුකෙන් නිදහස් වෙලා නැහැ. දැන් කණ්ණාඩි ළඟට අපි රූපේ ළඟට යනකොටම ඇති වෙන එකක් දැනගෙන අපි හිතනවා නම් රූපයේ තියෙනවා මම නොගියත් තියෙනවා කියලා හිතුවටින් අපි ඒකෙන් තියෙන ජරා මරණ ටික නිදහස් වෙලා නැහැ. පින්නතුනි මේ අවබෝධය ලැබෙන්න අපි පින්නතුනි ජීවිතය තුළ ලොකු වෙනසක් වෙනවා. අප්‍රමාදී බව ඇති වෙනවා. වේගෙන් මේ ධර්ම පිළිපදින්න ඕන පින්නතුනි. අපි ඉදිරිපිට අපේ ළඟම ඥාතීන් මිය ගියාම වෙන දුක් ටික විඳින්න අපි මේ ආහාර පාන ගන්න එකනේ. ඒකට මේ කඳුළු ටිකට උපකරණ ටික මේ ගන්නෙ. ඒ කඳුළු ටිකෙන් නිදහස් වෙන තමයි ඒ කඳුළු ටිකෙන් අපිව නිදහස් කරන්නේ මේ ධර්මයේ තියෙන. අපේ ළඟම ඥාතීන්ගේ දුක්වලදී අපට හඳන්න වැළපෙන තියෙනවා. අපිටත් ලෙඩ ගානක් ඉදිරියේදී රිපෝට් එන්න තියෙනවා. බණගෙන මගේත් ඔබ හැමදේ යථාර්ථය මේක. ඒ පිනුතුනේ දුක් ටිකෙන් නිදහස් වෙන්න නම් මේ ධර්මයේ හැර වෙන දෙයක් නෑ අපට. ඔබ දන්නවනේ බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව දානෙ බෙදෙමින් ඉන වෙලාවේදී ආරංචියක් ආවනේ නේ. ඔව් බන්දුල සේනාධිපතියා දරුවෝ ටික ඔක්කොමත් යුද්ධෙදී මිය ගියා කියන කාරණේ. ලියුම බැලුවා, ලියුමත් නවල තියාගෙන දානෙ බෙදගෙන හිටියා. වෙනතුනේ ඒ වෙලේ ඒ දුක් ටික නිදහස් නැහැ. ඒකෙන් කියන්නේ ඒක අමතක කරලා වෙන වැඩ කරා කියලා හොඳට අවසන් කටයුතු කරන්න නැති. හොඳට පින් අනුමෝදන් කරන්නත් ඇති. අන්තිමට ඇයගේ තියෙන බුදුරජාණන් වහන්සේ පිරුවන් පැවිදිලා දැනගත්තට පස්සේ දැන් දරුවෝ ටිකක් නැහැ, ඔක්කොමත් නැහැ. ඉතින් ඇයට මේල පරන්දනාවක් තිබ්බ කියලා කියන අර විසාකාට තිබ්බ වගේ. ඒකත් පූජ කළ තියෙනවා ආදාන කමිටුට. මේකත් වියදම් කළ බුදුහාමරගේ ආදාන කටයුතු කරන්න කියලා. පින්නතුනි, මේ මහා දුක් සමුදාය නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නෑ අපට. අපේ ආර්ථිකයෙන්වත්, දරුවන්ගෙන්වත්, අධ්‍යාපනයෙන්වත් වෙන කිසිම දෙයකින් මේක නිදහස් වෙන්න බෑ. මේ අවබෝධයෙන් විතරයි නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේකෙන් නිදහස් වුණා කියලා පින්නතුනි හිතන්න එපා. මේ වාහනේ අයින් කරනවා, ගෙදරින් අයින් වෙනවා, මේ කරාබුඩේක ගලවන ඒව වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ පාදේ පාපිය දාන තැන තිමිච්ච කාපට් එක පින්නතුනි ලක්ෂයක් වටිනවා කියලා කියනවා. ලක්ෂයක් වටිනවා කියලා කියනවා. ඒක රහතන් වහන්සේට ලක්ෂයක් වටින්නේ නැහැ පින්නතුනි. ඒක මිනිස්සු තමයි වටිනාකම කළේ. ඒ විරාගී තත්ත්වයට පත් වුණාට පස්සේ මේ වගේ වටිනාකමක් නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ මේව අත්හරිනවා කියන කතාවක් වෙන්නේ නැහැ. පින්නතුනි, ඒව පරිහරණය කරමින්ම මේ දුකෙන් නිදහස් වෙනවා. ඇතැම් විට හිඟමන යන පොල් කට්ටයි හැරමිටියයි තියෙන කෙනා ආදරේ අරට වඩා ඒ දෙකට අයිති. සක්කාය දිට්ඨිය තියෙන කෙනා අර කෝටි ගානක මන්දිරයට වඩා ආදරේ කැමති අරක කවුරු හරි හොල්කම් කරන්නවොත් ඇතැම් විට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරයි. පින්නතුනි, දහමෙන් විරාගී දහමට ගියාට පස්සේ මේ භෞතික දේවල් එයා තමන්ගේ කරගෙන නැහැ. බාහිර දේ තියා තමන්ගේ ශරීරයවත් එයා තමන්ගේ කරගෙන නැහැ. ඒක වෙන ලෙඩ දුකත් යා උපේක්ෂා සාගත බන්න මට්ටමට ඇවිල්ලා මානසිකත්වයක් පුරු වෙනවා. අපි රහතන් වහන්සේ කෙනෙක් කියලා පැනෙවුවට රහතන් වහන්සේට තවත් පුද්ගලෙක් වෙලා නැහැ. හොඳයි, පින්නතුනි කාලය හුඟක් ගිය වුණා. ඉතින් මේ වටිනා දහමක් මහා නිධානයක් අපි විදිහට තියෙන පින්නතුනි මේ කහිමි කරගෙන දෙනෙත් පියන්න හිතන්න එපා. ඒක තරම් අභාග්‍යයක් නෑ පින්නතුනි. සම්බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මේ වටිනාම දෙයක් මහා පුණ්‍ය නිධානයක් ධර්මයේ කියලා ලැබිලා තියෙන්නේ. අපේ ජීවිතය අවුරුදු 50ක 60ක ලැබපු ටික ඔක්කොම එක පැත්තක දැම්මොත් පින්නතුනි මේ ධර්මයෙන් 16න් පංගුවක්වත් වටින්නේ නෑ. 16 නෙමෙයි ලක්ෂයෙන් පංගුවක්වත් වටින්නේ නෑ ඒ ඔක්කොම. ඒවත් හරියන්නේ නෙමෙයි මේ කියන්නේ. ඒව පරිහරණය කරන ගමන් තමන්ගේ දරුවන්ට හොඳට සලකන්න, තමන් ඉගෙන ගන්නවා නම් හොඳට ඉගෙන ගන්න, ડોක්ටරේට් දෙකක් කරන්න, මාස්ටර් ડિગ્રીස් දෙකක් කරන්න පුළුවන් නම් හොඳට ඉගෙන ගන්න, හොඳට හම්බ කරන්න, හොඳම වාහනවල යන්න. ඒට නොදෙවෙනි විදියට පින්නතුනේ ඉහළම මානසිකත්වයක ඉන්න, සමත විදර්ශනාවෙන් දිනු කරන්න පුළුවන්, ඉහළටම දිනු කරන්න. තත්පරයේ තත්පරයේ හරි ඒ වෙලාව වැඩි කරන්න. ඒ හැම මොහොතකම ඔබ දුකෙන් නිදහස් වෙන මාර්ගයක ඉන්නේ. ඒ හැම මොහොතකම ඔබට ආශිර්වාද කරන විශාල ආධ්‍යාත්මික බලවේගයක් ඔබ වටා රැස් වෙනවා. ඔබගේ මියගිය අම්මා තාත්තා විතරක් නෙවෙයි, කල්ප ගණන් අතීත මව් දෙමාපියන් ඔබගේ ජයග්‍රහණය බලන්න, ඔබට සාදුකාර දෙන්න බලාගෙන ඉන්නෝ. නිකන් නෙවෙයි. ඔබ දැහැමි වුණොත් පින්නතුනි ඔබේ මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් නෙවෙයි, කල්ප ගණන් අතීත අම්මල තාත්තා ඔබ සැලකුව වෙනවා. බුදුරජාණන් වහන්සේට පින්නතුනි අතීත මව්වරු ඇවිල්ලා පුතේ කියලා කතා කළා. සාකේත බ්‍රාහ්මණය වෙලා අනේ මගේ පුතේ ගෙදරට යන් කියලා එක්කන් ගියා. ආත්ම භාව 500ක් අම්මා තාත්තා වෙච්ච දෙන්නේ. පින්නතුනි අපි හොඳට දැහැමි වුණොත් අපි සලකන්නේ හිතන්නේ අපි අම්මා තාත්තට විතරක් කියලා. අපේ අතීත මව් දෙමාපියන්ට, අතීත දරුවන්ටත් අපි සලකනවා එදාට. ඒ විතරක් නෙවෙයි, අපි හුඟක් වටිනවා අදට වඩා එදාට. අපි හිටිය ගෙදරත් වටිනවා, අපි පාවිච්චි කරපු ඇඳුම් හිටන් වටිනවා. එදාට ඒ තරම් වටිනවා. අපිව පූජනීය පුද්ගලයන් බවට පත් වෙන බුදුහාමරගේ පාත්‍රා ධාතුවටනේ වන්දනා කරනවා අපිනේ. පටි ධාතුවට වඳිනවා අපිනේ. බුදුහාමරගේ ධාතුන් වලට විතරක් නෙවෙයි, උන්වහන්සේ හිටිය තැන් වලට වඳිනවා ගිහිල්ලා අපි. ඒ තරම්ම පින්නතුණි ආධ්‍යාත්ම දිනුවත් එක්ක ලොකු පිවිදීමක්, ලොකු ශක්තියක් මේ ලෝකයේ තුල තියෙනවා. ඉතින් ඒ ශක්තිය ඔබට ඇති කරගන්න, ඔබ සියලුම ශක්තියෙන් දක්ෂතා ඇතුවයි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේට අවුරුදු 7 මේ අවබෝධය ලැබුවා. සමහර අවුරුදු 25 දී ලැබුවා. සරුවත් හාඳුර, මුගලන් හාඳුර වගේ අවුරුදු 40 දී විතර ලැබුවා. බකුල හාඳුර අවුරුදු 80 දී ලැබුවා. සමහර අවුරුදු 100 දී ලැබුවා. සෝනාමෙහිනිය රාද හාඳුර අවුරුදු 120 දී මහණලත් මේ අවබෝධය ලැබුවා. එනිසා ඔබ කවුරුවත් ප්‍රමාද නැහැ. මම දැන් විස්රාම ගිහිල්ලා මගේ දැන් අතපය අමාරුයි, කොන්දේ අමාරුයි කියලා කිසිම කෙනෙකුට පින්නතුනි නිදහස් වෙන්න බෑ මේකින්. ඔබ හැම දෙනාටම මේ ශක්තිය, මේ මහා දෙවන්ත ශක්තිය ඇතුවයි ඔබ මව කුසේ පිළිසඳ ගත්තේ. ඒ ආකු ගමනයි ඔබ මෙතන ඉන්නේ, නිකන් සරල ගමනක් නෙවෙයි. ඒ නිසා ඒ ශක්තිය, අප්‍රමාණ ශක්තිය මොහොතක් පාස ඇති කරගන්න ඒ සඳහා කල්යාණ මිත්‍රත්වය උපරිම පිහිටක් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හුඟක් වේලා ගත කළා, හෝරා දෙකකට ආසන කාලයක්, පැය දෙකකට ආසන කාලයක් අපි බණ ඇහුවා. ඉතින් ඔබ හොඳින් බණ ඇහුවා නම් ඔබ තනිකරම මේ හිතේ විදර්ශනා භාවනාවක කියලා හිතන්න. ඒ තරම් ඔබ කුසලයක් මේ කරගත්තේ. ධර්ම ශ්‍රවණියත් පින්නතුනි විමුක්ති විමුක්තායතනයක් කියලා කියන්නේ. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණය කිරීමේදී කරන අවස්ථාවේදී සමහර අය නිවන් දැකලා තියෙන්නේ, මාර්ගඵල ලැබලා තියෙන්නේ. බණහන ඔබට විතරක් නෙවෙයි, බණ කියපු මටත් විමුක්තායතනයක් මේක. බණ කියද්දී සමහර ස්වාමීන් වහන්සේලා ආධ්‍යාත්ම දියුණුවට පත් වෙලා තියෙන නිසා ඔබ අප හැම දිනෙකම මහා කුසලයක් ඇති කරගත්තේ. ඒ කුසලයේ අනිසංසයෙන් අප නමින් මිය ගිය අපේ මව් දෙමාපිය ආදී යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දිනෙකමත් මේ පිණිස සුවපත් වෙත්වා, එයත්තන්ගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියලා අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නූතුම් පින්කම අනිසංසය සම්මදුස්සක දෙවියනුත් අනුමෝදන්ව පින්නතුන් සිදු කරන සියලු දැහැමි කටයුතු, අධ්‍යාපනික වෘත්ති ආදී සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පින්නතුන්ගේ ජීවත් වෙන මව් දෙමාපියන්ට, ආදරණීය දරුවන්, ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම මේ පින අනිසංසයෙන් පින් කැමතුන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් බණරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින ආනිසංසයෙන් අපට වඩ වඩාත්ම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. ඒ වගේම සමත විදර්ශනා භාවනා දිනෙන් දින දිනු කරගන්නට මේ ධර්ම ශක්තිය ඔබට ජීවිත ශක්තියක් බවට පත් වේවා. මේ ජීවිත කාලය තුලදීම ඔබට ලබා ගන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික දියුණුව ලබනට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, අන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.